2016 වසරේ පස්වෙනි මාසේ සීනාවෙනිදා භාවනා වැඩසටහන මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා. මාගේ සිත කය වචනය පූජා කරමින් පූජා වේවා. ජීවිතේ විසඳුම විමුක්තිය සොයමින් මහන්සි වෙන අය පැමිණලා ඉන්නේ. කොහොමද අපි මේ විමුක්තිය ලබා ගන්න අනු පිළිබඳව දැනුවත් වෙන්න, ඉගෙන ගන්න, තේරුම් ගන්න, ප්‍රත්‍යක්ෂ කර ගන්න, අවබෝධ කර ගන්න, ප්‍රතිවේධ කර ගන්න, කුමන වචනයකින් කියවත් ජීවිතේ නිවීමක් සැනසීමක් හොයා ගන්න දේශනාවට අහුම්කම් දෙන්න ඕන. ඒ අහුම්කම් දෙන දේශනාව අනිවාර්යෙන් නුවණින් අහුම්කම් දෙන, විමසුන් බුද්ධියකින් අහුම්කම් දෙන කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් අර ගෝලය මාරපණ ගියා වගේ තමයි, අර්ථයක් නැහැ. මේ අපි අහුම්කම් දුන්න බවට පත් වෙනවා. කර්ම කාරණා තේරුම් ගැනීම සඳහා අපි විමසුම් බුද්ධියෙන් අහුම්කම් දෙන්න ඕන. අපේ ප්‍රේමචන්ද්‍ර මහත්තුමා බොහොම හොඳ ආරම්භයක්, බොහොම ලස්සනට පැහැදිලි කිරීමක් කළා. දිගින් දිගට හොයාගෙන හොයාගෙන යන්න ඕන. අපේ ශරීරය පාලනය කරන්න කවුද? සිතන. සිත පාලනය කරන්න කවුද? ඒක සිතින්මයි කියලා කියනවා. අපි ඒකට සිතින්මයි කියන උත්තරේ දෙන්නේ නැතුව අපි වෙන උත්තරයක් දුන්නොත්, තව උත්තරයක් කියමු. දැන් ඔබ මෙහෙම පරීක්ෂණයක් කරගෙන යන්නේ යම් තැනකට එනවා, මේ උත්තර නැති, පිළිතුරු නැති අවස්ථාවකට එනවා. එවිට අපි මොකද කරන්නේ? ඔබ කිසිවක් නැහැ කියන දොරටුවේ එළියට බහින්න. කිසිවක් නැත කියන දොරටුවෙන් එළියට බසින්න. එවිට ඔබට සියල්ල පෙනේ. සංඥාවක් එන පැත්තට නෙමෙයි ඔබ යන්න ඕන, සංඥාවක් එන්නේ නැති පැත්තට. ඒකට කියන්නේ විමුක්ති මාර්ගය, නිරෝධ මාර්ගය, නිර්වාණ මාර්ගය. ජීවිතය හැමදාම පුරුදු කරන්න, වඩන්න, තේරුම් ගන්න, වටහා ගන්න හොඳ අවස්ථාව. මොකක්ද? අපි යන්න ඕන සංඥාවක් එන පැත්තට නෙමෙයි, සංඥාවක් එන්නේ නැති පැත්තට. සංඥාව පස්සේ ගියොත් මොකද වෙන්නේ? සංඥාව පැත්තේ ගියොත් එහෙම අපි වැටෙන්නේ පංච උපාදානස්කන්ධයට. එතකොට පංච උපාදානස්කන්ධය බුදුවරුන්ගේ ගමන් මග නෙමෙයි, ඒක මාර්යාගේ ගමන් මග. රූපයක් එන පැත්තට නෙමෙයි අපි ගමන් කරන්න ඕන, රූපයක් එන්නේ නැති පැත්තට. විඥානයක් එන පැත්තට නෙවෙයි අපි ගමන් කරන්න ඕන, විඥානේ නැති පැත්තට. වේදනාවක් එන පැත්තට නෙමෙයි අපි ගමන් කරන්න ඕන, වේදනාවක් නැති පැත්තට. වේදනාව නැති පැත්තේ තමයි ඔබේ සැනසීම තියෙන්නේ. හැබැයි කවුරුත් හිතන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ. ඒ සමහර මිනිස්සු පොඩි කල්පතක් හදාගෙන මුළු ජීවිත කාලෙම රොටි තම්බන් කාලා කොල් සම්බුලුයි වතුයි කාලා ජීවත් වෙනවා. ඒ ගේ යට විශාල මණිකක් තියෙනවා. එවැනි ගෙවල් මේ ලංකාවේ දහස් ගාණක් නැද්ද? තියෙනවා. හැබැයි මේ මිනිස්සු දන්නේ නැහැ තමන් මේ කෑම උයන්නේ, පවතින්නේ, ජීවත් වෙන්නේ ප්‍රකෝටි ගානක මණික ගණක් උඩ කියලා. ඒ වගේ ඔබ නිවන ආශ්‍රය කරගෙන, නිවන සමීප කරගෙන ඉන්නව නිවන මතු කරගන්නත්. හැම හිතේම ඒ උතුම් නිවන තියෙනවා. හැම හිතේම ඒ රාත්මේනින් වහන්සේ, රහතන් වහන්සේ, ඒ මාර්ගඵලලාභීයයි ඉන්නවද නැද්ද? ඉන්නවා. යටපත් වෙලා තියෙන ඔබේ තියෙන මානය නිසා, ඔබේ තියෙන මානය නිසා, ඔබේ තියෙන තණ්හාව නිසා, තෘෂ්ණාව නිසා, උද්දච්චකම නිසා තමයි ඒක වෙහිලා තියෙන්නේ. ඒ ටික ඉවත් කළා නම්, දුරු කළා නම් අර නිවන මතුවේ. එහෙමනම් අපේ සිතේ අකුසල ධර්ම මතුවෙන හැම මොහොතකම අපි කරන්න ඕන මොකද? නුවණින් ඒ අකුසල ධර්ම හඳුනාගෙන ප්‍රහාණය කරන්න ඕන. ඒක හොරෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, බොරුවට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, රවට්ටල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ගේ සිතට අවංකව තමන්ම තමන් ඇති කරගන්න අවබෝධයක්. ඒ නිසා තමන් අභ්‍යන්තරයෙන් සිත පතුලකින් තමන් පුරුදු පුහුණු කරන්න ඕන. ආශා නැති අවස්ථාවකට කියනෝ නිරායාස. ආයාසය පවතින්නේ ආශාව සමග. ආශාවක් කියන්නේ යම්කිසි සංස්කාරක ධර්මයකට තියෙන කැමැත්ත. පංච උපාදානස්කන්ධයෙන් සකසුනහම ඒ ඕනම දෙයක් ගෙනෙන්නේ සංස්කාරක ධර්මයක්. ඒ සංස්කාරක ධර්මයකට තියෙන කැමැත්ත කියනවා ආශාව. ආයාසය එමනම් අපි මේ සංස්කාරකයන් වලින් සැකසුණු නැති නිර්වාණ ධාතුවට ආසාවක් ඇති කරන්න පුළුවන්ද? ඇති කරන්න බෑ. එහෙමනම් අපි નિરાයාසයට කැමති, ආශාවන්ගෙන් තොර වූ අවස්ථාවට කැමති කෙනෙක් බවට පත් වෙනවා. ඔබ කැමතිද ආස නොකර ඉන්න? කවුරුත් අහන්නේ ඔබ ආස කුමකටද කියලානේ නේද? අරුවන්ගෙන් අහන්නේ නේ ඔබ ආස කුමකටද? ඔබ ආස කුමකටද නෙමේ, ඔබ ආස නැද්ද? ආසාව නැතුව ඉන්න. මේ බාහිර දෙයක් නෙමේ කතා කරන්නේ, අධ්‍යාත්මික දෙයක් ගැන. අධ්‍යාත්මිකව ඔබ කිසිවකට ආසා නැතුව ඉන්න කැමතිද? තමන්ට තිබුණා වේවා නැතා වේවා කිසිවකට ආසා නැතුව ඉන්න විට තමන්ට තියෙන සහනය, මානසික සහනය තියෙනවා. ගොඩක් දේ තිබුණා, එයා ආසා සහගතව දැඩිව ඉන්නව නම් එයා එතන පීඩා විඳින්නේ නැද්ද? පීඩාවෙන් අපි දන්නවා අපි හිතමු ලොකු ගල් මෝල් තියෙන ට්‍රක් සිය ගණන් තියෙන ලොකු බැකෝ ඩෝසර් තියෙන මුදලාරිලා සන්තෝෂෙන් ඉන්නේ. ගිරිය ගුප්ප ගත්ත ගමන් තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් මාන්නේ පලිගැනීමෙන් නැද්ද? ඉන්නවා. එහෙමනම් පෝසත්කම කොහෙද තියෙන්නේ? මනස අවබෝධ කරගත්තොත් පමණයි, ජීවිතය අවබෝධ කරගත්තොත් පමණයි පෝසත්කම කියන එක පවතින්නේ. හේව නැතුව පෝසත්කම කොහෙවත් ආසා නොකර ඉන්න වැඩ කරන්න එපයි කියලා කිව්වේ නෑ. ආසා නොකර ඉන්න එවිට එතනින් පුබුදින මනස ඔබට පුදුමාකාර විදිහේ පෝසත්කමක් දනවනවා. මේ කොච්චර තිබුණත් මේ ආසා කරන තුරු එයා දුප්පතෙද්ද නැද්ද? ආසා කරන තුරු දුප්පතේ මදිකම සෑහෙන කම නිසා ආසාව ඇතිතෙ දුප්පතෙන් බවට පත් වෙනවා. මොනවටද අපි ආස කරන්නේ නැත්තේ? මනෝභාවයන් වලට අපි ආස කරන්නේ නැත්තේ. ආස කරන්නේ නැහැ කියන්නේ වෛර කරනවා කියන එකද? යම් කිසි ආකාරයක චිත්තචෛතසික ධර්මයෝ උපදන ආකාරයට මනෝභාවයන් ප්‍රකට කළොත් එතන පවතින්නේ ආසාව. ගැටුණත් ඒ ගැටෙන්නේ ආසාව නිසා. ඇලුණත් ඇලෙන්නේ ඒ ආසාව නිසා. ඒ නිසා නිවන කියන්නේ ඇලීමෙන් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගැටීමෙන් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. කොමකින්ද ඒක අපිට ලබන්න පුළුවන්? ඇලීම් ගැටීම් අත්හැරීමේ. ඇලීම් ගැටීම් අත්හැරියොත් පුජ්‍යලයා කොහෙද රැඳෙන්නේ? දැන් පුජ්‍යලයාට තියෙන කකුල් දෙකයි. දැන් එක කකුලක් උස්ස ගත්තාම අනිත් කකුලෙන් එයා ඉන්නවා. ඒ කකුල උස්සුවාම තවත් කකුලක් එයා බිමට තියෙනවා. කකුල් දෙකම නැත්තම් ඔන්න කකුල් දෙකම උස්ස ගත්තා නම් අන්න එයා තමයි මේ පොළොව ස්පර්ශ කරන්නේ නැති කෙනා. ඔබේ මනසත් එහෙමයි. ඔබේ මනස ස්පර්ශ කරන්නේ නැතුව ඔබේ මනස ඉක්මවා යන්න නම් ඔබ මේ ඇලීම් ගැටීම් කියන දෙකම අත්හරින්න ඕන. ඇලීම් ගැටීම් දෙකම අත්හරින්න ඕන. ඇලීම් ගැටීම් දෙකම අත්හැරියට පස්සේ එයාට තාම නෝද අත්හරින්න ඉතුරු වෙන්නේ? තම මොනවද අත්හරින්න ඉතුරු වෙන්නේ? හරි, සීල දෙනා බලන්න තමන්ගේ චින්තාවේ ප්‍රඥාව වැඩි දියුණු වෙන කල්පනා කරලා බලන්න. සයින්හන්සේ උත්තරයකට දෙන්නේ නැහැ. තමන් හොයලා බලන්න ඕන. අපි ළඟ තියෙන ස්වરૂප ටිකක් තමයි කැමැත්ත, උත්සාහය, පැවැත්ම, සෙවීම, ලැබීම, ඒවා කැමැති පරිදි සිදු නොවෙනකොට කනගාටුව හා ගනස්සල්ල. මනුෂ්‍යෙක් ළඟ තියෙන දේවල් ටික. මේ නිවන සෙව්වට නිවන හම්බ වෙන්නේ නැත්තේ නිවන පිළිබඳව අවබෝධයක් නැතුව ගිහිල්ලා. අවබෝධයෙන් තොරව ගියේ නැති වුණොත් අපිට ඒක හඳුනා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අවබෝධයෙන් යුක්තව යන්න. මේ වදයක් වුණත් කඩා ගන්න ඒ ක්‍රමේ දැනගන්න නැතුව මේ වද කඩන්න ගියාම නේද? ඒකත් මේ මැස්සන්ගෙන් බැටකම. ගහක් වුණත් ඒ අවබෝධයෙන් තොරව කපා බිම හෙලන්න ගියාම ඒ ගහට යට වෙලා මිනිස්සයා මැරෙනවා. පතලක් වුණත් එයා දන්නේ නැතුව හරන්න ගියාම මොකද වෙන්නේ? එයා ඒකට යට වෙලා මැරෙනවා. ආයුධයක් හරි තමන් ඒක හරියට පාවිච්චි කරන්න දන්නේ නැතුව පාවිච්චි කරොත් එහෙම ඒකෙන් අනතුරක් ලබනවා. ධර්මය තමන්ට හිත පිණිස පවත්වා ගන්න ඕන. යහපත පිණිස පවත්වා ගන්න ඕන. වර්ධවා ගත්තොත් එහෙම එහෙම ඔබට අනතුරුදායකයි. ඔබ මේ ධර්මය පිළිපදින විදියෙන් දවසින් දවස යහපත් සංවර්ධනයක්ද තියෙන්නේ අයාපත් සංවර්ධනයක්ද තියෙන්නේ කියලා බලන්න ඕන. සැලකිලිමත් වෙන්න ඕන. නිවන් දකින්න ඔබට බෑ. මෙතන ඉන්න කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. ලෝකේ ඉන්න කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. ඇයි මම එහෙම කියන්නේ? මිනිහට සෝබාදහම හරි දෙවියන් වහන්සේ හරි මොන යකෙක් හරි මේ නිවන් දකින්න අවශ්‍ය කරන ශක්තිය, එහෙම නැත්නම් අඬුවක්, ආයුධයක් ඇහැ දීලා නැත. අපිට ඒක තේරුණාද? ඔබට නිවන් දකින්න බෑ කවදාවත්. ඔබට පමණක් නෙමෙයි මේ ලෝකේ ඉන්න කිසිම ආගමකට, ජාතියකට, ගෝත්‍රයකට අයිති ඉන්න කිසිම පුජ්‍යලයකට නිවන් දකින්න බෑ. ඇයි? සෝබාදහම හෝ දෙවියන් වහන්සේ ඔබට එයට ඇසක් දී නැත. එහෙමනම් ඔබ වහන්සේ දැක්කේ කොහොමද? එහෙමනම් බුදුහාමුදුරු දැක්කේ කොහොමද? ඔන්න ඕක තේරුම් අරගෙන, ඔබ තේරුම් අරගෙන අලුත් ඇහක් හැදුවා. මොකද කලේ? අලුත් ඇහක් හැදුවා. ඒ ඇස මිනිසයා අතර පවතින තියෙන ඇසක් නෙවෙයි. ඒ අලුත්ම ක්‍රියාමාර්ගය තුල අවබෝධ කරගත්තා මේ ඉන්ද්‍රයන් ආයුධ කට්ටලය. ඒකට කිව්වට කමන්නේ නැහැ නේද? ආයුධ කට්ටලයක් කියලා එක එක ඒවා ගුරුල් කරන්න, තද කරන්න නේද? තියෙන ඉන්ද්‍රයන් ටික නේද? ඒ ආයුධ කට්ටලයෙන් නිවන කියන එක අල්ලන්න බෑ. සැනසීම කියන එක අල්ලන්න බෑ. දුක අල්ලගන්න විතරයි මේවා හැදිලා තියෙන්නේ. එනිසා මේ ඉන්ද්‍රයන් ආයුධ කට්ටලයේ බුදුහාමුදුරුවෝ අර පාත්‍රයේ උඩුගම්බලා යන තැනම විසිකලා. විසිකලා ඇවිල්ලා බෝමඩ මුළු වාඩි වුණා. ආයුධ කට්ටලේ නැතුව දැන් ඔබට බැරියයි. මිනිහා වාඩි වෙන්නේ ආයුධ කට්ටලේ තරහ. ඊට පස්සේ නත් ගුරුල් කරනවා, තද කරනවා, කෙලින් කරනවා, තලනවා. වැඩ කොට ආයුධ කට්ටලේ ගඟට දාලා ඔබ වාඩි වෙන්න. අවබෝධය ගැන බලන්න. ඔය ආයුධ කට්ටලේ නැතුව පොඩ්ඩක් වාඩි වෙලා මොනතරම් සහනශීලීව ජීවත් වෙන්න පුළුවන්ද කියලා. මිනිස්යා සතුව තියෙන ලෝකේ හඳුනා ගන්න, ලෝකේ ස්පර්ශ කරන්න තියෙන ආයුධ කට්ටලයක් යම්තාක් ආයුධ තියෙනවද? ඒ සියලුම ආයුධ කට්ටලේ ගඟට දාලා, දැන් මේ දවස්වල ගඟ වතුරක් තියෙනවනේ, ගඟ වතුරටම යන්න දාන්න, දාලා වාඩි වෙන්න. ඉන්දියාවේ කියන සංඝා අවුද කටලේ දාන්න අමාරුයි. නමුත් ඉතින් තමන්ට සැනසීම ලැබෙන්න තමා අනිවාර්යයෙන්ම මේ ආයුධ කට්ටලේ නිසා තමයි මට දුක දෙන්නේ. මේ ආයුධ කට්ටලේ ඇතහැරියාම මට සැනසෙල්ල ලැබෙනවා. දැන් අර එක හාමුදුරන් වහන්සේ නමක් ඒ මහාන වෙන්න එනෝ ඇවිල්ලා අර බිත්තර ඇට මල්ල තියලා ඉන්නේ. ඇවිල්ලා මහාන වෙනවා. මහාන වුණාට පස්සේ ආයි ගොවිතැන් කරන කාලෙට මෙයාට ඉන්න බෑ නලියනවා. ආයි සිවුරු වල යනවා ගිහිල්ලා ගොවිතැන් කරන්න යනවා. පස්සේ මේ විමසුණු බුද්ධියෙන් බැලුවා මොකද මේ මෙහෙම වෙන්නේ කියලා. පස්සේ බලනකොට මට තේරුණා මෙන්න මේ ආයුධ කට්ටලේ ගොවිතැන් කරන ඇටමල්ලුයි තියලා එන නිසා තමයි මට මේක වෙන්නේ. එක පාරක් ගියා මේ පාර නම් ඇටමල්ලයි ආයුධ කට්ටලේයි ගඟට වීසි කරලා තමයි එන්නේ කියලා. ඒ ආයුධ කට්ටලේ ඇටමල්ල වීසි කරලා ආව ගඟට. ඊට පහුව පසු කාලේිනු ආයි ගොවිතැන් කරන කාලේ ආවා. මතක් වුණා ගොවිතැන් කරන කාලේ කියලා බැලුවා. බැලුවාම බිත්තර ඇට මල්ල නැහැ. අකුරන්න දෙයක් නැහැ. ගොවිතැන් කරන ආයුධ කට්ටලේ නැහැ. ගිහිල්ලා ගොවිතැන් කරන්න විදියක් ක්‍රමයක් නැහැ. හිත ගියාද? ගියේ නැහැ. ආන්න ඒ වගේ හිත යම් යම් තැන්වලට යන්නේ එතන ආයුධ කට්ටලේ තිබුණාම. එහෙම නැත්තම් යන්නේ. විශේෂයෙන් ඒ බාහිර තියෙන දෙයකට එහෙම සිත ගමන් කරන්නේ මෙතන තියෙන ආයුධ කට්ටලේ අපි අල්ලගෙන ඉන්න නිසා. මෙතන තියෙන ආයුධ කට්ටලේ මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය මන. ඊළඟට ඒවට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි ධර්මතා. ආයුධ කට්ටලේ. ඔය ආයුධ කට්ටලේ ඇසුරු කළා නිවන් දකින්න බෑ. ඔය ආයුධ කට්ටලේ නැති වෙනවා. නිවනට උපකාරක වන ආයුධ කට්ටලයක් එකතු කරගන්න ඕන හදාගන්න ඕන. ලෝකෙින් මේ ආයුධ කට්ටලේ හදාගන්නටත් බෑ. පැහැදිලිද? ලෝකෙින් මේ ආයුධ කට්ටලේ හදාගන්නටත් බෑ. ලෝකයත් හරිම දුරු. ලෝකෝත්තර ගමම් මග අපට අවදි වෙන්නේ නෑ. ලෝකේට තියෙන ආසත්ත භාවය අත්හරින්න ඕන. හැම කෙනාම ගැටෙන්නේ මනෝමය ස්වභාවයකට, ඇලෙන්නේ මනෝමය ස්වභාවයකට. භෞතික ඇති දෙයක් නෑ. තම මනෝ ස්වභාවයක් ඇති කරගත්තාම තමයි ඒකට ඇලෙන්නේ, ඒකට ගැටෙන්නේ. එහෙම නැතුව ඇලෙන්න ගැටෙන්න කිසි දෙයක් ලෝකේ නැහැ. මේක මගේ කාර්යය කියලා ගත්තාම මොන විතර ඉඳලා ඇලිනව? මේක මගේ ඉඩමේ කියලා ගත්තාම විතර ඉඳලා ඇලිනව? මේ මගේ මහත්යයි කියලා ගත්තාම විතර ඉඳලා ඇලිනව? මේ මගේ නෝනයි කියලා ගත්තාම විතර ඉඳලා ඇලිනව? මේ මගේ ධනයයි කියලා යම ඇති කරගත්තාම, සම්මත කරගත්තාම මේ මනෝභාවයන් ඒවා කෙරෙහි ඇලෙනවා ගැටෙනවා. මෙතන මමෙක් ඉන්නවා, ඒ මම පෝෂණය කළ යුතුයි කියලා අන්ධ මිනිස්සයා, මෝඩ මිනිස්සයා හිතනවා. මොකද හිතන්නේ? මෙතන මමෙක් ඉන්නවා, ඒ මම පෝෂණය කළ යුතුයි කියලා හිතනවා. මම පෝෂණය කිරීම නෙමෙයිද කරන්නේ කුඩා කාලේ ඉඳලා? කුඩා කාලේ ඉඳලා මම පෝෂණය කළ යුතුයි. පොඩියට සෙල්ලම්බත් වලින් බෝනික්කගෙන් පටන් ගත්ත මම පෝෂණය කොච්චර දුරට ආවද? මහත්ය හිතාගෙන ඉන්නෝ මේ මගේ නෝන කියලා. නෝන හිතාගෙන ඉන්නෝ මේ මගේ මහත්ය කියලා. ඒකනේ දෙන්නේ නේ. මහත්ය හිතාගෙන ඉන්නෝ මේ මගේ නෝන කියලා. නෝන හිතාගෙන ඉන්නෝ මේ මගේ මහත්ය කියලා. ඇත්තෙන්ම මහත්යට ඇති නෝනෙකුත් නෑ. නෝනට ඇති මහත්යෙකුත් නෑ. අඩුම තරමේ දෙන්නට දෙන්නවත් අයිති නැහැ. තමන්ට තමන්වත් අයිති නැති තැනක සිතුවිලි පරම්පරාවක්, සංකල්ප පරම්පරාවක් හටගන්නවා. ඒ සංකල්ප පරම්පරාව නිසා ඒ දෙන්න තැවෙන තරම්, දුක් වෙන තරම් කොච්චර තියෙනවද? මමාල දෙන්න ගමන් කරනවා. ගැමුරු නුවණින් දකින්න මෙහි කිසිවෙක් නැත. අල්ලගන්නට කිසිවක් නැත. පාදහානය කරගන්නට කිසිවක් නැත. අවිද්‍යාත්මක චින්තනයට විද්‍යාත්මක අවධියෙන් කරුණු පහදා දෙන්න. අවිද්‍යාත්මක චින්තනයට විද්‍යාවෙන් කරුණු පහදා දෙන්න. කොයි වගේද? අනවබෝධයෙන් යුක්ත දරුවෙකුට අම්මා තාත්තලා දෙන්න නේද? අයන්නයක් අල්ලන්න යනකොට මොකද කියන්නේ? බුදාව කල්ලන්න ආවක පිච්චේ. පිහියක් ආයුධයක් අල්ලන්න යනකොට මොකද කරන්නේ? බුදාව කල්ලන්න එපා. ඔයාව කැපේ. ජල තටාකයක් ළඟට යව පනින්න හරිනාන්න හරි පනින්න හදනකොට කියන පුතා ඔකට පනින්න එපා ඔයාව පෙවේ කියලා අවබෝධය ලබා දෙනව දවසින් දවස. හොඳ අම්මා තාත්තා දෙන්නේ දරුවන්ට. ඒ වගේම ඔබම ඔබට අනුශාසකෙක් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වෙන්න ඕන. ඔබේ මනස, ඔබේ මනස දරුවා කියලා හිතලා ඔබ අම්මා තාත්තා දෙන්න කෙනෙක් වගේ මනසට අනුශාසනා කරන කෙනෙක් වෙන්නට ඕන. උපදෙස් දෙන කෙනෙක් වෙන්න. ඒකෙන් අපි කරන්නේ විද්‍යාව උපදවන. දැන් අර දරුවගෙත් එහෙමනේ. අනවබෝධය දුරු කරලා අවබෝධය ඇති කරනවා. ඒකට කියන්නේ අපි මොකද්ද? විද්‍යාව උපදවනවා. දැන් මමත්වයෙන් ඇති වෙන සංකල්ප ඇති වෙනවා. දෘෂ්ටි ඇති වෙනවා. මාන ඇති වෙනවා. ඒකට අහන බලන්න ඕන. මේ තරහ ගන්නෙ මොන පද නෙමෙයිද? මේ තරහේ ඇදී යථාර්ථය කුමක්ද? මේ තෘෂ්ණාව මොන පදනමින්ද? මේ තෘෂ්ණාවේ ඇති යථාර්ථය කුමක්ද කියලා අහන්න ඕනේ. එතකොට අර අනවබෝධය දුරු කරන සෑම විටම අවබෝධය ඇති කරනවා. එහෙම නැතුව මේ මනස ඇතුලේ ස්විච් එකක් එහාට මෙහාට කඩනෝ වගේ කඩලා නිවන් දකින්න පුළුවන් කම නැහැ. අපේම මනස අපි දිය කරන්න ඕන, දුරු කරන්න ඕන. අපිම අපේ ඉන්ද්‍රයන් කෙරෙහි තියෙන විශ්වාසය නැති කරලා දාන්න ඕන. ඉන්ද්‍රයන්නේ රජ වෙලා ඉන්නේ. මේ වෙනකොට රජ වෙලා ඉන්නේ මොනවද? ඉන්ද්‍රයන් රජ වෙලා ඉන්නේ. ඔතන බුදු රජ කෙනෙක් ස්ථාපිත කරන්න ඕන. තේරුණානේ? බුදු රජ කෙනෙක් ස්ථාපිත කරන්න ඕන. දැන් මාරයා රජ වෙච්ච තැන මාරයා අයින් කළා. බුදු කෙනෙක් ඔතන රජ කරවන්න ඕන. නමුත් බුදු කෙනෙක් රජ කරවන්න බෑ. මොකද බුදුහාමුදුරුව ඇත්ත කියාගෙන ඡන්දෙ ඉල්ලන්නේ මාරයා බොරු පොරොන්දු දෙනවා. නේද? මාරයා බොරු පොරොන්දු දෙන්නේ නැහැ. එයා කියනවා මං ඔයාට කාර් එකක් අරන් දෙනවා. කාර් එකක් දෙනවා සියලුම රාජ්‍ය සේවකයන්ට. රජ නාම දෙන්නේ නැහැ. බයික් එක නොමිලේ දෙනවා. දෙන්නට පස්සේ දෙන්නේ නැහැ. තුන් ගුණයක් සංවර්ධනය කරනවා. දින්නට පස්සේ කරන්නේ නැහැ. කරන්න බෑ. ඉතින් අර මාර්යා බොරු බොරුන් දෙනවා. බුදුහාමුදුරු නියම ඇත්ත කතාව කිය. ඒ නිසා ඇත්තට දැන නැහැ. ඉතින් මේ රටේ මිනිසුන්ගේ මනස තුල තනිකර ඇත්තට තැන නැහැ. බොරුවට රැවටෙන ගුණය තමයි වැඩි. දැන් මේ ආගමික වැඩපිළිවෙලක වුණත් මෙහි අර රස, කවි, තොල්, බෙර, පද, අලි, කොටි, වලස්සු සහ ඔලු බක්කු නැහැ. ඒ නිසා මිනිසු නැහැනේ. බොහොම ටික පිරිසයි ඉන්නේ. ඒකට හේතුව මිනිසුන්ට වැඩිපුර වුණ අවිද්‍යාව. වැඩිපුර වුණ අවිද්‍යාව. එච්චරයි. ආයෙ වෙන මොකක්වත් ඕනේ නැහැ. දැන් මම මට පුළුවන් හරක් ඇටකට්ටක් ගෙනල්ලා තියලා සරුවඥ ධාතු කියලා කිව්වොත් එන්නේ නැද්ද පොලිමේ වඳින්න? එනවා කියන්නේ පොලිමට එනවා. ඒක ගැන යථාර්ථයක් විද්‍යාවක් මොකක්වත් එහෙම මුකුත් හොයන්න ඕනේ නැ නිකන් හරක් ඇටකට ඕන තරම් මේ රටේ ලංකාවේ නැද්ද ධාතු කියලා හරක් ඇටකට තියෙනවා. පේරට නැද්ද තියෙනවා නැත්නේ? සරුවඥ ධාතුත් වෙනම තියෙනවා. සර්වඥන් වහන්සේ තමා තුල දකින්න, තමා දෙස බලන්න, තමා තුල වඩා හිඳවා ගන්න. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. මේ ශරීරය නම් කුණප ගොඩක්. මේක ඇතුළේ බුදුහාමුදුරුවෝ නෑ. ඔබ බලාගෙන ඉන්න බුදුහාමුදුරුවෝ දිහා නෙමෙයි. තේරුණා නේද? දැන් ආනන්ද හැමදුරගේ මූණ දිහා බලනින්න, ශරීරය දිහා බලන් ඉඳලා ආනන්ද හැමදුර අවබෝධ කරගන්න බෑ. ධර්මයේ දිහා බලන්න වෙනවා. බුදුහාමුදුරුවෝ දිහා මේ රූපකාය දිහා බලාගෙන ඉඳලා හරියන්නේ නෑ. ධර්මකාය දිහා බලන්න ඕන. එතෙන්ද නුවණ ඕන. නුවණ නැති ජනතාවකට මේ ධර්මකාය දිහා බලන්න බෑ. එතෙන්ද වීර්යය ඕන. එතෙන්ට අවබෝධය වන මේ පුතජ්ජන මේ ලෝකයට බැසගත්, ලෝකය අල්ලාගත්, ලෝකයෙන් මේ ලෝකය මගේ කියලා කොටසක් වෙන් කරගත්ත, තවත් ලෝකයක් හදාගත්ත මිනිස්සෙකුට මේ පුතජ්ජන හැවාරින් නැතුව නිවන් දකින්න මේ පුතජ්ජන හැවාරින් විදර්ශනා කරන්න බැඳිච්ච හැමදේම තමන්ගේ හිත බැඳෙන්නේ දරුවා කෙරෙහි නම් බලන්න. මේ කොච්චර ප්‍රවත්මන්ද, කොච්චර කාලයක්ද, කොච්චර දෙයක්ද මම මේ මනසින් මේක බැඳීමෙන් ඇතිවලක් වෙන්නේ නැති වගේ අවසානට පෙනේ. තමන්ට ධන තණ්හාවක්, තෘෂ්ණාවක් තියෙනවනේ, ඒක දිහත් බලන්න. ඊට පස්සේ තමා පිළිබඳව මාන්නයක් තියෙනවනේ නේද? ඒ දිහා බලන්න. මේ මම කවුද, මම කොච්චර කල් ඉන්නවද, කොච්චර පවතිනවද, කවද්ද මේ මේ මේ පොළොවට මේව පස් වෙලා අළු වෙලා දී වෙලා යනව නේද කියන එක බලන්න. ඊට පස්සේ මනස මේක තදින් අල්ල ගන්නවද? අල්ල ගන්න. හැම තත්ත්වයක්ම පින්නතුනි මනාකොට විදර්ශනාත් නොවනින් බැලුවට පස්සේ එයාට කිසි දෙයක් පිළිබඳව කලබල වෙන්න දෙයක් නැහැ. යුතුකම සහ වගකීම සහ පැවැත්ම තමන්ට යහපත් ආකාරයෙන් ඉෂ්ට කරන්න පුළුවන්. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. සහනශීලීව ජීවත් වෙන්න පුළුවන්. ඒ හැම පැත්තක්ම විදර්ශනා කරලා විද්‍යාව ඒ තුළ තියෙන தත්වය අවබෝධ කරගෙනයි තියෙන්නේ. ඒ නිසා එයාට අසහනයක් ඇති වෙන්නේ නැහැ. හැම දෙයකටම එයා උත්තරේ දන්නවා. හැම දෙයකටම උත්තරේ දන්නවා. දැන් අපි බැලුවාම ලොකු ආයතනයක් ගිහිල්ලා බැලුවාම අපිට හිතෙනවා කොහොමද මේ ආයතනේ කළමනාකරණය කරන්න, මොන තරම් අමාරු කාර්යයක්ද, මෙච්චර සෙනගේ ඉන්න, මෙච්චර කට්ටිය ඉන්න කියලා. නමුත් ඉතින් එයා හැම දෙයකටම උත්තරේ දන්නවනම් එයාට ඒ ආයතනය කළමනාකරණය කරන්න අමාරුද? අමාරු නෑ. ඒ නිසා ඔබේ මනසේ ඇති වෙන හැම සිතුවිල්ලකටම උත්තරේ ඔබ ළඟ තියෙන්න ඕන. සරල උත්තරයක් තියෙනවා. ජීවිතේ හැම දෙයකටම සරල උත්තරයක් තියෙනවා. එක උත්තරයක් තියෙනවා. හැබැයි ඒ උත්තරේ විතර ගැඹුරු සහ පරිණත උත්තරයක් තවක් ඇත්තෙත් නැහැ. ඒක තමයි බොහොම ගම්භීරම උත්තරය. මොකද උත්තරය? අයිතියක් නැත. අයිතියක් නැත. ප්‍රශ්නයක් ඇති වෙන ඕනම මොහොතක හිතන්න අයිතියක් නැත. හැම පීඩාවක් හමු වෙම දකින්න අයිතියක් නැත. කාටද අයිති නැත්තේ? මට අයිති නැත නෙමෙයි. මම මටවත් අයිති නැත. කිසිදු අයිතියක් නැත. ගොඩාක් දෙනෙක් මම කියන පදනමේ ඉඳලා ප්‍රශ්න විසඳන්නේ. මම කියන පදනමේ ඉඳලා ප්‍රශ්න විසඳන්න එපා. තමන් කිසිවෙකු නොවි ප්‍රශ්න විසඳන්න. මම කියන තැන ඉඳලා භාවනා කරන්න. මම කියන මමත්වයේ මත පදනම් වෙලා භාවනා කරන්න එපා. ඔබ කිසිවෙකු නොවි භාවනා කරන්න, විදර්ශනා කරන්න. ලෝකේ තියෙන හැම භාවනාවක්ම මේ මම භාවනා තමයි. මමත්වයෙන් තොරව භාවනා කිරීමක් කරන්න ඕන. කෑම ගත්තා, ඇවිදගෙන ගියා, කතා බහ කළා, මොන පැවැත්මක් වුණත් මම කියන පදනමින් එතෙන්ට එන්නේ නැතුව කිසිවෙකු මෙහි නැත කියන යථාර්ථයයි ලෝකෙ පවතින්නේ, සත්‍යයයි පවතින්නේ. සත්වයේ පුජ්‍යලයක ආත්මයක් ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා කෙනෙක් ගන්න බැරි තැන තමයි සත්‍ය. දැන් අපි ගත්තට අපි පුරුෂයෙක් කියලා, අපි ස්ත්‍රියක් කියලා, අපි මිනිසෙක් කියලා, ඒක සත්‍යද? සත්‍යයක් නෙමෙයි. ලෝකේ යථාර්ථය මනාකොට තේරුම් කරගන්න අපිට මෙතන සත්‍යයේ පුජ්‍යලයේ තැනත් එක් කියලා ගන්න දෙයක් සත්‍යයක් යථාර්ථයක් මෙහි නැහැ. මේ తాවකාලික පෙන බුබුලක් පිපුණා. ඒ පෙන බුබුල ගඟ දිගේ පාව යනවා ටික දුරක්. මොකද වෙන්නේ? ඒ පුපුරා යනවා, නැවතත් ඒ ජලය ගඟට එකතු වෙනවා. එවන් ඌ තැන මම හදාගත්තේ කෙසේද? හෑ, ඒ මමට තව ගොඩාක් කරුණු කාරණා අල්ලල බැඳගත්තේ කෙසේද? ඒ රඳවගන්නේ කෙසේද? ඒ අයිතිය සත්‍යයක්ද? ඒ අයිතිය සත්‍යයක් නොවේ. අතහැරීම තරම් සැහැල්ලුවක් ගෙන දෙන තව දෙයක් නැහැ. අපි අල්ලගෙන ඉන්නේ සැනසීම ලබන්නයි යමක්. නමුත් අල්ලගෙන ඉන්න කිසිම දෙයකින් සැනසීමක් ලැබෙන්නේ නැහැ, දුකයි ලැබෙන්නේ කියලා තේරුම් ගත්තොත් එයා වහවහ ඉක්මනින් කරන දේ මොකද්ද? විල්‍යායක් මැදින් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත වඩින වෙලාවේ දැක්කා රජ මාලිගාවෙන් හොරගම් කරගෙන ඇවිල්ලා මග දාලා ගිහිල්ලා හොරුන් ගැති මග වැටිච්ච විල්‍යාය මැද රන් කහවණු. ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ, ආනන්දේ දුටුවෙහිද සර්පයා? දුටුවෙහිද සර්පයා කියලා ඇහුවා. මෙන්න මේ සර්පයාගෙන් බැටකාලා තමයි ලෝකේ ගොඩාක් දෙනෙක් මේ දෙන්නේ. උක සර්පේ කැඩීර බුදු කෙනෙක් ලැබුවට මුදල කියන එක ධනෙ කියන එක කිසිදු කෙනෙක් සලකනෝද සර්පේ කැඩීර නෑ හිතන්නේ ඒක වටිනාම දෙයක් කැඩීර අපි අපේ ජීවිතේ පූර්ණත්වයට පත් කරන ප්‍රධාන සාධකේ එකම සාධකේ මොකක්ද මිල මුදල් ධනෙ කියලා හිතනවා. නමුත් බුදු කෙනෙක් දකින්නේ මේ ලෝකයේ හැම කෙනාම අගය කරන වරුණා කරන උතුම් කරන මේ දේ බුදු කෙනෙක් දකින්නේ කොහොමද? සර්පේ ලෙස. සර්පේ කියන්නේ අපි අතින් අල්ලන්නවත් කැමති වෙන්නේ නැති දෙයක්. දුටුවෙහිද සර්පය කියලා හෝ. ආනන්දහාමුදුරුවෝ මේ සර්පේ කිරි නෑ නේ කිව්වා ඒතන. ඉතින් එහෙම කියලා ගියාම පස්සේ අර වෙලේ හිටපු මිනිස්සේ මේක දැක්ක දැක්කලා ඉවරලා මේ සල්ලි ටික ගත්තා. අරගෙන ඩිංග වෙලාවක් ගියේ නෑ ආවා රාජ පුරোহিতයෝ ඒ සෙබළු හැවිල්ල මෙන්න තමයි මෙයා තමයි මේ මුදල් හොරකම් කරගත්තේ කියලා අරන් ගියා. ඒ කාලෙ තමයි කවුරු හරි සාධකයක් නැති වෙච්ච ගමන් කවුරු හරි කෙනෙක් රජතුමාට හොයලා දෙන්න ඕන. නැත්නම් රජතුමාගෙන් ගුටි ගන්න වෙනවනේ. ඒ කාලේ කොහේ හරි ඉන්න මාළුකාරයෙක් හරි අල්ලගෙන යනවා හොරෙක් කියලා. මේක පිළිගන්න කියලා අල්ලගෙන යනවා. අදත් එහෙම තමයි. එදත් එහෙම තමයි. කිල්ලේ රජතුමාට දුන්න දැන් මෙයා උල හිටවන්නේ එක්කයි යනවා බෙර ගගහා රාජමාලිගාරේ. මේ පුජ්‍යලයා කියනවා දුටුවෙහිද සර්පයා. දුටුවෙහිද සර්පයා කියලා. තොමෝම කී කියනකොට මේ මිනිස්සයා මොකද්ද එකක් කියවනව මහරජතුමනි මේ මොකද්ද දන්නේ නැහැ කියලා මේක විමසන්න කිව්වා. ඉතින් විමසනකොට ඇහුව මොකද්ද ඔබ දුටු හිද සර්පය කියන්නේ? නැහැ බුදුහාමුදුරුවොත් මෙතනින් වැඩියා. ඕක බුදුහාමුදුරුවෝ දැක්ක දුටු හිද සර්පය කියලා ඇහුවා. ඒක මට මතක් වෙනවා. ඒක තමයි මම මේ කියන්නේ ඇත්ත නේනම් මේක සර්පයක් කියලා. ඉතින් මේක තවත් තේරුම් ගන්න බුදුහාමුදුරන්ගෙන් උත් විමසලා බලනකොට කතාව ඇත්ත. පස්සේ මේ මිනිස්සයව නිදහස් කළා. ධර්මය පෙන්වලා දීලා ධර්ම මාර්ගයේ පිහිටෙව්වා. ඒ විතරක් නෙමෙයි පින්තුරේ මේ ලෝකයේ මිනිස්සු ඇලෙන හැම දෙයකම පවතින මේ සර්ප ගතිය. ඒ කියන්නේ සර්පයා ගතිය කියන්නේ ඇල්ලුවොත් මොකද වෙන්නේ? දෂ්ට කරනවද නැද්ද? දෂ්ට කරනවා. ඇල්ලුවොත් අල්ලන අල්ලන හැම දෙෙම ඔබට දෂ්ට කරනවා. දැන් මේ සමාජෙත් එහෙමනේ නේද? අපි මේ සතුරුකම් කරන්න ගියත් දෂ්ට කරනවා, මිතුරුකම් කරන්න ගියත් දෂ්ට කරනවා. සතුරුකම් කළාට වඩා හපම් මිතුරුකම් කළොත් එහෙම ඩබල් දෂ්ට කරනවා. නේද? ඒක තමයි මේ ලෝකේ ස්වභාව ධර්මය. ඩබල් ඩස්ට් කරන ගතියක් ඇති වෙනවා මිතුරුකම් කරන්න ගියා. දැන් හොඳ ධර්මයක් අපි කියලා දෙන්න යනකොට සමහර වෙලාවට ඒගොල්ලන්ට හිතෙනවා මේ ඒගොල්ලන්ට අහිතක් මේ කරන්න හදන්නේ. මේ අනර්ථයක් කරන්න හදන්නේ. ඒකත් අපි දරාගෙන අපි බැනුම් අහගෙන අපි නිඳා අපහස ලබාගෙන මේ තර්කවාද විවාද වලටත් මුහුණ දීගෙන මේක කියලා දෙන්න ඕන. මොකද වැඩිපුර ඩස්ට් කරනවා. ධර්මය කියලා දෙන්න යනකොට ඒ ලෝකෙ හැටි ඒ නිසා මේ ලෝකෙට බැඳෙන හැම අල්ල ගන්න හැම දෙයක්ම ඔබට දෂ්ට කරනවා කියලා ඔබ දන්නවනම් මොකද කරන්නේ? කිසිවක් නොඅල්ලා සිටින්න. කිසිවක්ම නොඅල්ලා සිටින්න. මේ මමත්වයට කියන බණක් නෙමෙයි. මමත්වය දුරු වෙන්න කියන බණක්. ඔබ හිතන්න බෑ මේක ඔබටයි කියන්නේ කියලා. ඔබට නෙමෙයි කියන්නේ මේ ධර්මය. ඔබ නොවි නොසිටිය යුතුයි කියන පදනමින් දේශනා කරන ධර්මයක් මිසක් ඔබට පිළිපදින්න හරි පිළිගන්න හරි ක්‍රියාත්මක කරන්න හරි කියන ධර්මයක් නෙමෙයි. ඔබ කියන්නේ වැදගත් කෙනෙක් නෙමෙයි. කෙනෙක් ළඟ මම කියලා කියන්නේ වැදගත් සිද්ධාන්තයක් නෙමේ, වටිනා කියන සිද්ධාන්තයක් නෙමේ මම කියන්නේ. හොඳයි, මම කියන සිද්ධාන්තය ඇතුළේ තියෙන මොනවද වටිනාකම? මොකද්ද තියෙන එක වටිනාකම? නම්බුවත් හරියට බම්බුව වාගේ කියලා අහලා නැද්ද? නේද? මේ නාමය කොටස, මේ මමත්වය හරියට බම්බුව වාගේ. බම්බුවේ මොනවද තියෙන්නේ? හිස් බවක් තියෙන්නේ. නම්බුවත් හරියට බම්බුව වාගේ. ඉතින් මේ මමත්වයට හරි නම්බුවක් තියෙන්නේ. නම්බුවක් තමයි දාගෙන තියෙන්නේ. මගේ නම්බුව. දොඩා හොඳයි නේ, මගේ බම්බුව කියලා කිව්වනම් නේද? හැම කෙනෙකුටම තියෙනවා නම්බුවක්. හරියට ලැජ්ජ තියෙනවනේ. තරුණ පරපුරටේම හරි ලැජ්ජ තියෙනවා. ඒ කියන්නේ නම්බුවනේ. බම්බුව තියෙන පොඩි දෙයක් ප්‍රශ්නයක් වුණාම ඒගොල්ලෝ මේ සියදිවි හානි කරගන්නේ ඇයි? මගේ නම්බුව නැති වුණා කියන පදනමින්ද නැද්ද? ඒ වදනමින් තමයි සියදිවි හානි කරගන්නේ. දැකලා නැද්ද? ඒ මොකද? නම්බුව නිසා පලිගැනීම් කරන්නේ. නම්බුව නිසා නම්බුව හදා ගන්න උත්සාහ කරනවා, නම්බුව රැක ගන්න උත්සාහ කරනවා, නම්බුව පවත්ව ගන්න උත්සාහ කරනවා. ඉතින් හැම මොහොතකම අවසානය තමන් කළ තියෙන මොකද්ද? කීමර කියන්නේ ඔබ බම්බු ගහපන් කියලා. ඒ තමයි බම්බු. තමන්ගේ හිස් වැඩේ ඔබ හිස් වැඩක් කරන්න කියලා. ඒක තමයි කියන්නේ බම්බු ගහපන් කියලා නේද? හිස් වැඩක් කරන්න කියලා කියන්නේ. එහෙමනම් මේ හිස් වැඩක් හැම මොහොතකම හිස් වැඩක් තියෙන්නේ. මොනව හිතුවත් ඒක ඇතුලේ තියෙන්නේ හිස් ගතියක් තියෙනවා. මොනව අල්ලගත්තත් හිස් ගතියක් තියෙන. මොනව කළත් හිස් ගතියක් තියෙන්නේ. තේරුණානේ? හිස් ගතියක් තියෙන්නේ. මොනව කළත් හිස් ගතියක් තියෙන්නේ. මටත් හිතුණා මේ සමාජ සේවා කටයුතු කරන්න ඕනේ කියලා. නිකන් පොඩි ආසාවක් ඇති වුණා මොනව හරි ක්‍රමවේදයක් හදලා ළමයින්ට ඒ වගේම දුප්පත් අයට උදව් කරන්න ඕන කියලා නිකන් සිතුවිලි ටිකක් පහළ වීගෙන ආවා. එහෙම වුණොත් ඉතින් මොනව හරි කරන්න පුළුවන් කියලා. මට නමුත් ආරම්භෙදිම පේරුණා මට අවසාන හම් වෙන දායාදේ මොකද්ද? ඒ වෙන සේවාවක් කළොත් හොරා හොරා කියන වචනේ හම් වෙන්නේ. ඔය ළමයි වෙන්න ඔය හොරගම් ගන්න රටවල වල සල්ලි මේ දුප්පත් මිනිස්සු වෙන්න හොරගම් කරනවා කියලා හම් වෙන්නේ නැද්ද ඔය නම්බුනාමේ? අනිවාර්යෙන් දෙනවා. ඒක මම මුලින්ම තේරුම් ගත්තා. එක දවසක් ගිහිල්ලා අපි ওই බෞද්ධ ආනාලිකාවෙ එහෙම ওই දරුවෝ පස් දිනකට වැඩි ඉන්න අයට දෙනවා මේ පොඩි උප 5000ක් දෙනවා මාසෙට වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් මම දවසට කෙනෙකුට කිව්වා මම ඔබතුමාලට ටිකක් අසරණයි නේද, මේම බෞද්ධ ආනාලිකාවෙන් කරන ඔබතුමා මෙහෙම ඉල්ලුම් පත්‍රයක් යවන්න කියලා. ඉතින් මම ඔයගෙන් අහනවා ඔබ වහන්සේ බෞද්ධ ආනාලිකාව බණේ වහුව මං කෝව අහනවා. බෝහන්සෙත් ඒක සම්බන්ධයිනේ. ඔව් ඔව් ඔකේ. ඔහොම කරගෙන ගිහිල්ලා අහන මෙන් එකක් කළාම බෝහන්සෙට ගියක් හම්බ වෙනවද කියලා. මන් තේරුම් ගත්ත මේ වැඩේ නම් හොඳ වැඩක් නෙවෙයි, කෙනෙකුට උපදේශයක් හරි දෙන්න කියලා ඉවරලා. ඒකනේ වැඩේ. ඒ නිසා හරි මේ පරිස්සම් වෙන්න වෙනවා මේ. දේවල් එවැනි දේවල් ඉත අහගෙන කරන කට්ටිය ඉන්න හොඳයි, කමක් නැහැ. මම පස්සේ ඉතු බන් ටිකක් විතරක් කියලා හද නැතු ඉන්නෝ කියලා. ඒකත් එලෝල කියන්නේ ධර්මයේ පිබිදෙන තරමට, ධර්මයේ ඉල්ලෙන තරමට එයාට දෙනවා. ඊට එහා කියන්නේ උඹ නම් අපාය ඵලය මට මොකෝ. අපාය සැප නම් යත්තාවේ. දැන් සමහර අයගෙන් අහුවාම කොහේ යන්න දෝව කරන්නේ කියලා. ගොඩක් අය කියන්නේ සතර අපායෙන් එහෙකට තමයි හාමුදුරු. ඉතින් එහෙමම කියනවා නම් මොනව කරන්නද? තව පිරිසක් ඉන්නවා. කොහේ ගියම මට කමන්නේ. මොකද ඒකෙන් අදහස් වෙන්නේ? කොහේ ගියම මට කමන්නේ. තමන්ගේ සිත පිළිබඳව අවබෝධය නැතිකම, තමන්ගේ ජීවිතය පිළිබඳව අවබෝධය නැතිකම, මේ ලෝකයේ පිළිබඳව යථාර්ථය අවබෝධය නැතිකම නිසා තමයි ඒ දේවල් වෙන්නේ. ඒ සමහර පරණ හාමුල ඉන්නෝ අපි ගෙදරට ගියාම බලනකොට ගෙදර ගරා වැටිලා වත්ත කැලේ වෙලා ඒ වුණාට හාමු පාට් එක ඇඟේ. හාමු පාට් එක ඇඟේ. ඒ උද්දච්චකම ඒ මාන්නේ තාම තියෙනවා. ඒකෙම තමයි කාලය පුරුදු වුණාම ඒක ඇඟින් යන්නේ ලේසියි. සිත පිළිබඳව අවබෝධය ඇති කරගත්තේ නැති වුණාම, තමන්ගේ සිත පාලනය කරගත්තේ නැති වුණාම, යම් යම් දේවල් වලින් ආසත්ත භාවයට පත් වුණාම, විශේෂයෙන් පින පුණ්‍ය කර්ම කියන දේවල් පව ආසත්ත භාවයට පත් වුණාම ඒවා තුල ආසත්ත භාවයෙන් ඉඳලා දුගතියට යනවා. පුණ්‍යාභි සංඛාරාවලත් ආසත්ත වෙන්න එපා. දැන් මම හවාම ඔබ දානයක් දෙන්නේ ඇයි? ගොඩාක් අය කියනවා පින් සිද්ධ වෙන්න. පින් සිද්ධ වෙන්න නෙමෙයි ඔබ දානයක් දෙන්න ඕන, ආහාර දානයක් දෙනවා නම් දෙන්න ඕන බඩු පිරෙන්න. ඊට පස්සේ පිරිකර දානයක් දෙනවා නම් කෙනෙකුට දැන් කෙනෙකුට සරප්පු දෙකක් දුන්නාම අපි අහන ඇයි ඔබ සරප්පු දෙකක් දුන්නේ? මෙන්න කියනවා පින් සිද්ධ වෙන්න කියලා. මගෙන් එහුවොත් මං කියන්නේ ඒ මනුස්සයට කකුලේ ගල් ඇණියෙන්නේ යන්නේ නැති වෙන්න, කකුලේ පහසුවක් ඇති වෙන්න තමයි මම සරප දෙකක් දුන්නේ. කුඩයක් දුන්නා, දන් දුන්නා, මොකටද දුන්නේ? තාතර පින් සිද්ධ වෙන. පින් සිද්ධ වෙනවනේ ඒකයි දුන්නේ. මන් නම් දෙන්නේ පින් සිද්ධ වෙන්න නෙමෙයි, මන් දෙන්නේ මේ මනුස්සයන් නොතෙමී යන්න. මගේ හිතේ එකෙන් සතුටක් ඇති වෙනවා. ඒකට පිනේ කියන කතාව වෙනම එකක්. නමුත් මම දෙන්නේ ඒවන් සෙන්න නැති මී යන පින් සිද්ධ වෙන්න දුන්නොත් පින නැති වෙනවා. ඔබට ඒක තේරෙනවද? පින් සිද්ධ වෙන්න දුන්නොත් එහෙම පින නැති වෙනවා. දෙන්න ඒ කාර්යය ඉෂ්ට වෙන්න දෙන්න ඕන. කුඩේ දෙන්නේ නොතෙමී යන, සරපු දෙක දෙන්නේ ගල් ඇනෙන්නේ නැතුව යන්න. ඊළඟට ඒකෙන් ඇති වෙන ප්‍රසාදය තමයි හිතේ සතුට. කවුරු හරි ඇවිල්ලා ඔය සතුටත් ඉල්ලුව ඒකත් දෙන්න. තවත් හිත හිස් වෙනවා. හිස් වෙන තරමට ඕර තමයි නිස්සරණේ කියලා කියන්නේ නේද? අපේක්ෂාවකින් තොරව නිස්සරණ අධ්‍යාසයෙන් කියන්නේ ඕක. කියන්නේ කිසිම දෙයක් රඳවා ගන්නට කැමති නැතිව අතහැරීම නිස්සරණ අධ්‍යාසය. ඒක ප්‍රායෝගිකව කරනවද? කරන්නේ නැහැ. දැන් සමහර අය කියනවා අර හවල් තමන් ඉන්නෝ මේ සිල්වත් හාමුදුරු කෙනෙක් බණ භාවනා කරන හාමුදුරු කෙනෙක් කියලා කොහේ හරි ආරංචි වෙනවා. මොකද කරන්නේ කට්ටිය? අර සාත්‍ර පොරවල් වලින් අර මේ කියනනේ පෙරේත භූත ආරේ මේ දෝෂ තියෙන කට්ටියද සිල්වත් හාමුදුරු කෙනෙකුට දන් දෙන්න කියලා මෙන්න හොයාගෙන එනවා. මොකද කිව්වහම නෑ මට සාත්‍ර පොලකින් කිව්වා අපේ මේ මෙයා මේ පිටිව දුගතියක ඉන්නේ හොඳ සිල්වත් කෙනෙකුට දානයක් දෙන්න කිව්වා. එවන චින්තනය දර්ශනය හරි තැනෙන් උපදින්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ක්‍රියාවේ ප්‍රතිඵලය නැහැ. නිවන නැහැ. සැනසීම නැහැ. නිවැරදි තැනෙන් අවදි වෙන්න ඕනේ. නිවැරදි තැනින් නැකිටින්න ඕන. සම්මා දිට්ඨියෙන් අවදි වෙන්න ඕන. සම්මා සංකප්පයෙන් කටයුතු කරන්න ඕන. සම්මා වාචාවෙන් සාමහා කරන්න ඕන. යාපත් ක්‍රියා ජීවන රටා පවත්වන්න ඕන. යහපත් සිහිය ඇති කරගන්න ඕන. යහපත් සමාධිය වාසය කරන්න ඕන. යහපත් සමාධිය මොකද්ද? යටපත් කරපු සමාධියක් නෙමෙයි, විදර්ශනාවෙන් ප්‍රහාණය කරපු සමාධිය තියෙන්න ඕන. දැන් සිහිය කිව්වහම මේ සිහියේ අපි දැන් අපි යමක් අල්ලගත්තොත් එහෙම ඒ අල්ලගත් එකත් එක්ක සිහිය බැඳෙනවා. හරි වැදගත්. තේරුම් කරගන්න ඕනේ මේ කාටද ආගින් මුලින් පැහැදිලි කිරීමක් නෙමෙයි, කොයි මෙන් පැහැදිලි කරත් එතනින් නිවන මතුවෙන්නේ. දැන් අපි හිතමුකෝ මේ රිමෝට් එක කියලා මේක ගැන සිහියෙන් ඉන්නකොට මොකද්ද කියන්නේ ඒකට? ඒකට කියන්නේ රිමෝට් සිහිය. තමන්ගේ වත්ත ගැන හේන ගැන සිහියෙන් ඉන්නකොට ඒක වතු සිහිය. ඈ ධනය ගැන සිහියෙන් ඉන්නකොට ඒ ධනය පිළිබඳව සිහිය. සතුරෙක් පිළිබඳව සිහියෙන් ඉන්නකොට සතුරා පිළිබඳව සිහිය. හුස්ම ගැන සිහියෙන් ඉන්නකොට ඕ හුස්ම ගන්නව පහළ දානව සිහිය. මොකද්ද? ආනාපාන සති සිහිය. කය පිළිබඳව සිහියෙන් ඉන්නකොට ඕ කායගත සති ඉරියාපත නේද? භාවනා සිහිය ඒව තියෙනවා. හැබැයි සම්මා සතියෙන් ඉන්නකොට මොකද දේ? සම්මා සතියෙන් ඉන්නවා කියන්නේ මොකක්වත් මාල්ලල නැහැ. ඔබ ගුරු මුෂ්ටි තියාගෙන ඉන්න ඕන දේවල් කියලා දෙන්න හොඳ නැති දේවල් වැඩිපුර. නමුත් ඉතින් කියලා දෙන්න ඕන නිසා මේ තෙන් දෙන පිළිසර කියලා දෙන්නේ මොකක්වත් මාල්ලල නැහැ. ආනාපාන සතිය කියනගෙන ආශ්වාස ප්‍රාශ්වාස අල්ලලා ඉන්නේ නේද? කය ගැන සිහින් ඉන්නගෙන කය අල්ලගෙන ඉන්නේ. සම්මා සතියෙන් ඉන්නගෙන කිසිවක්ම අල්ලල නැහැ. කිසිවක් අල්ලගෙන තිබුණා නම් ඒකට සම්මා සති කියන්නේ නැහැ. ඒ අල්ලගත් එක බඳවලා ඒකට නම හදනවා. විල්සන් මහත්තය ගැන සිහින් හිටියොත් මම විල්සන් මහත්තය ගැන සිහින් ඉන්නේ. නෝන ගැන සිහියෙන් හිටියොත් දැන් නෝනාගේ සිහියෙන් ඉන්නේ. දරුවා ගැන සිහියෙන් හිටියොත් දරුවා ගැන සිහියෙන් ඉන්නේ. නෑ නෑ මේක ධ්‍යාන වලට සම්බන්ධ නෑ. ධ්‍යාන තියෙන කාන්දේද? ඔව් ධ්‍යාන තියෙන සාමාන්‍යයෙන් ඒ හින්දුන්ගේ වැඩපිළිවෙලක්. ඒක ධ්‍යාන වඩන එක. ධ්‍යාන වඩලා වඩලා වඩලා ඇති වෙලා අර ඉන්දියාවේ Hindu අය ඉන්න කොණ්ඩ වවාගෙන රවුල් වවාගෙන උන් ධ්‍යාන භාවනා කරලා කරලා කරලා ඇති වෙලා ඇති වෙලා දැන් ගංජා ගහනවා. අම්මා සමාධිය. ඔව් ඒ කියන්නේ හොඳටම ධානයේ වැඩුවා වැඩුවා උඩටම වැඩෙනවා ආයි කඩන් වැඩෙනවා ආයි වැඩෙනවා ආයි කඩන් වැඩෙනවා මේක කරන්න බෑ කියලා ඊට පස්සේ ගංජ සුරුට්ටුවක් ගහන් ඉන්නවා. නැගලා නැද්ද? ඉන්දියාවේ ගිහපු අය සජීවී මැද්දකින් දකින්නේ නැති. එහෙම නැත්තම් ওই බලන වීඩියෝ දර්ශනයේ තියෙන බලන්න තනි කර ගංජ කාර්ය. ඇයි දැන් නිකම් වෙනවනේ ගංජ පාරක් ගහපුවම සපති. පුජ්‍යලත්වයේ සිට භාවනා කරන්න එපා. පුජ්‍යලත්වය නැති කරගන්න පුජ්‍යලයා යන කවුද? මම කියන්නේ කවුද? කවුද මම කියන්නේ? මම කියා ආමන්ත්‍රණය කරන්නේ, මම කියා අවදි වෙන්නේ, මම කාටද? කුමකටද? නිතරම තමා දෙස බලන් තමා අවබෝධ කරගන්න. හැමතිස්සෙම තේරේ හිස් හිස් හිස්. හැම නැත්තම් හොඳට පරීක්ෂා කරද්දි තේරේ නේද? හිස් කියලා තේරෙන්නේ නැත්තම් නතින් නතින් කියලා හරි තේරෙනව නේද? තේරෙන නතින් නතින්වත් බැරි නම් අනිත්‍යයි අනිත්‍යයි කියලා හරි තේරෙනව නම් හරි ඔය නතින් කියන්නේ අනිත්‍යයි කියන එකම තමයි. හිස් කියන්නේ අනිත්‍යයි කියන එකටම තමයි. හිස් බවට කියන්නේ අනිත්‍යයි කියලා. එහෙනම් ඒතු අනිත්‍යයි කියලා න්‍යායක් නැහැ. අනිත්‍ය පවතින්නේ කොතනද? සාමාන්‍ය ලෝකයේ මේ පුතජන මිනිස්සු නම් අනිත්‍ය පවතින්නේ මේ ලෝකයේ ක්‍රියාවලියකට මතක් කරන්නේ අනිත්‍ය කියලා. ලෝකයේ ක්‍රියාවලියක් නොවේ අනිත්‍ය කියන්නේ. අනිත්‍ය පවතින තැනක් නැහැ. අනිත්‍ය යම් තැනක පවතිනවා නම් ඒක අනිත්‍ය නෙමෙයිනේ. ඒක නිත්‍යයක් නේ. අනිත්‍ය කොහෙවත් පවතින්නේ නැහැ. කොහෙවත් පවතින්නේ නැති දෙයක් අවබෝධ කරගන්නේ කොහොමද? තේරුම් ගන්නේ කොහොමද? ප්‍රත්‍යක්ෂ කරන්නේ කොහොමද? මේ නිත්‍ය කරගන්නම අල්ලගන්නම හැදිච්ච භාණ්ඩ ටිකෙන්. ඔබ ඇස හැදිලා තියෙන්නේ අල්ලගන්නමයි. ඇස හැදිලා තියෙන්නේ අතහරින්න කියලා ඒ බොරු කතාවක්. ඇහෙන් අතහරින්න බෑ. කන හැදිලා තියෙන්නේ අල්ලගන්නමයි. කණෙන් අතහරිනොයි කියලා ක්‍රියාවලියක් කරන්න බෑ. මට පුළුවන් කරලා පෙන්නන්න. නාසය හැදිලා තියෙන්නේ අල්ලගන්නමයි. අතහරිනොයි කියලා දෙයක් කරන්න බෑ. දිව හැදිලා තියෙන්නේ අල්ලගන්නමයි. ශරීරය හැදිලා තියෙන්නේ අල්ලගන්නමයි. සිත හැදිලා තියෙන්නේ අල්ලගන්නමයි. සිතෙන් අතහරිනොයි කියලා දෙයක් කරන්න බෑ. පුළුවන් නම් මට කරලා පෙන්නන්න. පොඩක් කල්පනා කරලා බලන්න, විදර්ශනා කරලා බලන්න, ඇත්තද බොරුද? ඇත්තද බොරුද? ඇලීම සඳහා සෑදුන උපාංග. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒක නිසා තේරුම් ගත්තා. උඩුගම් බලා යනවා මිස මේ අනුසෝතගාමී ප්‍රතිපදාවෙන් මේ ඉන්ද්‍රිය ඇසුරු කරගෙන නම් නිවන් දකින්න බෑ. මේකට කිව්වා ලෝකය ඇසුරු කරනවා කියලා. ලෝකය ඇසුරු කළා නම් නිවන් දකින්න බෑ. මේක අයිති කාටද? මායාට, මුලාවට, අවිද්‍යාවට, ලෝකයට. ලෝකයට බර. ලෝකයේ අයිති දේවල් ලෝකයට මත අහැරලා දානකොට ඔහේගෙන ඔහේ යන්න. මට බහැනේව දොස් අහන්න කියලා අත්තරෙන්න ඕන. ඊට පස්සේ යා ඉන්ද්‍රයන් වලට හේතු වෙන විඥාණය, ඒ ඉන්ද්‍රයන් අතහැරනවත් එක්කම බාහිර දෙයට තියෙන බැඳීම නැතුව යනවා. ඉන්න තැනක් හොයපු එකේ පස්සේ තේරෙනවා ඉන්න තැනක් හොයන්න මොකටද ඉන්න කෙනෙක් මේකේ නෑනේ කියලා. දැන් ඉන්න කෙනෙක් ඉන්න කට්ටිය මොකද හොයන්නේ? ඉන්න තැනක් හොයන. සිහිය පවත් ගන්න තැනක් හොයනවා. සිහිය තියාගන්න තැනක් හොයනවා. සිහිය රකින්න තැනක් හොයනවා. සිහිය වඩන්න තැනක් හොයනවා. වඩන්න, තනන්න, රකින්න මෙතන කෙනෙක් නෑ කියන එක තේරුම් කරගත්තට පස්සේ මොනවද කරන්නේ? එයාට තියෙන පාවි යන පලාකුලක සැහැල්ලු බව. ස්වභාවික අවබෝධය. ඒක අධ්‍යාත්මය තුළ උපදින දහම. බාහිරේ කන්න බොන්න අඳින පළඳින මේ රස්සාවත් එක්ක මේක ගලපන්න එපා. ඒක සම්මුතියක් නේ. ඒක සම්මුතියෙන් හම්බ වෙන සම්මුතියටම ඒක දිය කරනවා නේද? සම්මුතියෙන් හම්බ කරනවා. ආයි සම්මුතියටම දිය කරනවා. කායික ප්‍රත්‍යේ සුවතාවයේ පහසුව සඳහා ඒක පවතිනවා. විහාරස්ථානයක් වුණත් ඒකයි සම්මුතියේ හම්බ වෙන සම්මුතියට මේක දිය වෙනවා. ආයි ඒක පරමාර්ථයක් කරන්න පුළුවන්කම නැහැ. ඒ පඩියක් ගන්නවා කියන්නේ කේක මායනෝ ගෑස් ටිකටයි ලයිට් ටිකටයි වතුර ටිකටයි අඳුම් කලඳුම් ටිකටයි ආහාර පාන ටිකටයි තෙල් ගහන්නේ නේද? ආයි ඒක මෙහෙට දිය වෙනවා. ආයි පඩියක් ඕන ආයි ඒකට වැය කරනවා. ආයි පඩියක් ගන්නවා ආයි ඒකට වැය කරනවා. මිනිස්සු නිකන් ඉන්නේ. ඉතින් ඔක මනසින් අල්ලගන්න නැති වුණාම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ තමන් ඇතර සහනය ලබන්නේ. තමන් ඇතර සහනශීලී බවක් ලබන්නේ. දැන් තමන් කොහෙද තියාගන්න ඕන? තමන් කොහෙද තියලා රකින්න ඕන? තමන්ට වර්ධනය වෙන්න ඕනේ මොනද? දියුණු වෙන්න ඕන. හොඳට තේරුම් ගත්තාම කියන්න වෙන්නේ මෙන්න මේක. මොකක්ද දන්න? හත්වලාමි වෙච්ච දෙයට මක් කරන්නද? ඕක තමයි කියවෙන්නේ. ධර්මයේ දැක්කොත් එහෙම එදාට කියවෙන්නේ ඕක. ඒ වැරදිච්ච තමයි, ඒ වැරදිච්ච දේ තමයි මනුෂ්‍යය ළඟ මේ ක්‍රියාත්මක වෙන පුජ්‍යලත්වයක් කියලා. ඔබ තුල පුජ්‍යලයක් නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. පුජ්‍යලයක් මේ ලෝකේ යථාර්ථය තුල නැහැ. යථාර්ථය තුල නැති පුජ්‍යලත්වයක් සත්‍යයක් තියෙද්දී නමුත් මෙයා පුජ්‍යලේ හැඳුවා. කිසිම මිනිස්සෙකුට මගේ ඉඩමක් කියලා එකක් නැහැ. හැම මිනිස්සෙකුටම මගේ ඉඩමේ කියලා දෙයක් අයිති වෙලා නැද්ද? අයිති වෙලා තියෙනවා. ඒ අයිති වෙච්ච ඉඩමේ පැලවිනි වැටට හරි තාප්පෙට හරි අඟලට දෙකට මොකද වෙන්නේ? කැති අමෝරා ගන්න නැද්ද? කාබල ගන්න නැද්ද? තියෙනවා. ආත්මීය වෙලා. කිසිම මිනිස්සෙකුට මගේ කියලා ශරීරයක අයිතියක් නැහැ. නමුත් බලන්නනේ මගේ කියන ශරීරයක් දරාගෙන පුදුම විදියට හිතනවා. ඒ ගැන වේදනාව විඳිනවා, විචිකිච්ඡාවටපත් වෙනවා. කෙනෙකුට කියලා බලන්න ඔයා හරි කැතයි කියලා පුදුමාකාර විදියට ඕ තරහ ගන්නවා, කේන්ති ගන්නවා. බොරුවට හරි කියන්න බලන ලස්සනයි කියලා. ඒ එනිසා ඉක්මනින්ම ලෝකෝත්තර වෙනවා. මුළු ලෝකෙම බොරුවෙන් යනවා නම් ඇයි බොරුව මත ඉන්නේ? බොරුව මත ඉන්න එපා. බොරුවෙන් නිදහස් වෙන්න ඕන. ඔය සමහර වෙලාවට මම දකිනවා ඔය ටයිපින් කරන්න ගියපු ස්ථානවලදී එහෙම එනවා සමහර උදවියිනෝ පෙස්සම් ගන්න අය. අනිත් අයට පෙස්සම් ගන්න මේ අය මේ අක්‍රමවත් විදියට මේ සල්ලි භාවිතා කරනවා, අබ භාවිතා වෙනවා කිය කිය පෙස්සම් ගන්න. මේ පෙස්සම් ගහන්නේ අනිත් කෙනාට හොඳ කෙනෙක්ද? එයාට කන්න තිබුණු අවස්ථාව නැති වුණාට මහින්ද රාජපක්ෂගේ රජයේ තුනේ ඒකයි අර එක්තරා පිරිසක්ම සියලු සංවර්ධන කටයුතු මේව අතට අරන් කළා. අනෙක් තෙවුම් බඩි කින්නේ උම් බැලුවා හරියන්නේ නැහැ. උන් දැනගත්තා අපි නම් මේ වගේ වැඩක් කරාම මෙච්චර චාන්ස් එකක් ලැබුණා. ගැව්ව ගැහිලා හොරා හොරා හොරා හොරා හොරා කිව්ව ගැහෙන හොරාම වෙලා යන්න ගැහුවා. ඒකට හේතුව මේ බෝසත්තරු දෙය ගැහුවේ නෑ. ඕක අපිට කන්න දියව අපිට ටික උඹලෝ විතරක් කන්නේ ඇයි අපිට කන්න දියව. අන්න එහෙම බෙදා හදාගෙන කෑවන කාලයක් ඉන්න තිබ්බා. එහෙම බෙදා හදාගෙන කන එක කන දැනගන්නවද කවුරු නොදී ගැවුත් ඉවරයි. දැන් මං වුණත් ඒ මෙතන මොනවා හරි කනවා නම් බෙදා දාගෙන කෑවොත් ඒ තනින් ගැවුත් ඒ හරි නෑ නේ. මෙයා අප බලාගෙන ඉඳුණා නම් තනින් ගැවුවා ඒක හරි නෑ. ඒ නිසා බෙදා හදාගෙන කෑම හරි වැදගත්. හොරා ගැවුවා. ඒක තමයි වැඩි. දැන් ඒ හොරා කණ එක පිළිබඳව කතා කරන්න ගිහලා වෙන කොහෙද ගියා නේද? ඒ බොරුව දැන් අර පෙස්සමේ කතාවත් ඒකයි. මේ ලෝකයේ අපි බොරුව කියන්නේ මොකද්ද? බොරුව කියලා කියන්නේ තවත් ලෝකෙෙහි යථාර්ථයක් පරදවා තව දෙයකට කියන ඒකට ප්‍රතිවිරුද්ධ වචනයකට අපි කතා කරන වචනය තමයි බොරුව. දැන් ලෝකයේ පවතින යථාර්ථය බොරුවද? නැමං හන් ලෝකයේ පවතින යථාර්ථය දුකද? ලෝකයේ පවතින යථාර්ථය අනාත්මද? ලෝකයේ පවතින යථාර්ථය බොරුවද? මේ උඩක් යටක් නැති ලෝකයක අපි ඉන්නේ. යථාර්ථයක් හෝ පරමාර්ථයක් හෝ සම්මුතියක් නැති ලෝකයක ඉන්නේ. මේ යථාර්ථය සහ සම්මුතිය සහ පරමාර්ථය හදන්නේ කවුද? මේ මනෝමය ලෝකය. ඔබට ඉන්න පුළුවන් නම් යථාර්ථයක් නැති, පරමාර්ථයක් නැති, සම්මුතියක් නැති, ඇත්තක් නැති, බොරුවක් නැති තැනකින් ඔබට අවදි වෙන්න පුළුවන් නම් ඔබට කියන්න පුළුවන් ආර්ය ශ්‍රාවකයා. යථාර්ථයක් නැහැ, පරමාර්ථයක් නැහැ, සම්මුතියක් නැහැ, ඇත්තක් නැහැ, බොරුවක් නැහැ. විමුක්තිය කියලා විමුක්තිය තුල කරන්න දෙයක් නැහෙනි. විමුක්ති මාර්ගය තුල කරන්න දෙයක් නැහැ. විමුක්ති මාර්ගය තුල ඇවිදින කෙනෙක් නැහැ. විමුක්ති මාර්ගයේ වැටී තියෙන දිහාවක් හෝ ආරම්භයක් හෝ කෙලවරක් නැහැ. මෙතනින් අවිද්‍යාව දුරු වෙන තැනම එතනම ආරම්භ වෙන විමුක්තියේ එතනම අවසානයද පවතිනවා. ඒක සංඥාගත කරන්න බැරි දෙයක්. විඥානගත කරන්න බැරි දෙයක්. නාම රූප වලට පෙරලන්න බැරි දෙයක්. හිතෙන් විඳලා විඳින්න බැරි දෙයක්. අර ආයුධ කට්ටලේ ගඟටම දාන මොන ආයුධ කට්ටලේද? ඉන්ද්‍රිය ආයුධ කට්ටලේ. සදායතනයෝ ගඟටම දාන අත්හැරම දාන්න. එහි දරණ විශ්වාසයේ කිසිදු ප්‍රතිඵලයක් නැහැ. මරුවා සමග වාසය කරන්න නැතුව, මරුවාගෙන් ශාස්ත්‍ර අහන්න නැතුව, කේන්දර බලන්න නැතුව ඔබ අහන්න ඕන කාගෙන්ද? බුදුරජාණන් වහන්සේගෙන්. ධර්මයෙන් මේ දේ තේරුම් කරගන්න ඕන. පොලිසිය වැරදි පොලිසියට පැමිණිලි කළාම මොකද වෙන්නේ? හර බෝතල් දෙක ඉල්ලුවා වගේ තමයි අරක්කු බෝතල් නේ. පස්සේ කියනවා බෝතල් දෙකක් කිව්වට අපි හිස් බෝතල් දෙකක් ඉල්ලුවේ මොකද කියනවා? පෙට්‍රෝල් ගහන්න ගෙනියන්නේ. පෙට්‍රෝල් ජීප් එක හිට්ටා මේ පෙට්‍රෝල් ගහන්න ගෙනියන්නේ හිස් බෝතල් දෙකක් ඉල්ලුවේ අපි. ඒ නිසා ඒ ස්වභාවයේ වැරද්ද, ඒ ස්වභාවයෙන් විසඳ ගන්න බෑ. ඒ කියන්නේ ඉන්ද්‍රියන් වලින් හට ගන්න වැරද්ද, ඉන්ද්‍රියන් වලින්ම විසඳුමක් හොයන්න බෑ. ඉන්ද්‍රියන් නිසා ඇතිවෙච්ච නස්පැත්තිය අපිට මේ ඉන්ද්‍රියන් තුලම මේක නැති කරන්න බෑ. මේ ඉන්ද්‍රියන් තුල කිසිම ආදකමක්, කිසිම විමුක්තියක්, කිසිම දෙයක් මට කිසිම ප්‍රතිඵලයක් ගන්නට බෑ. එහෙනම් අපි ඉන්ද්‍රියන් තීද්ධි, අපි ඉන්ද්‍රියන් වල වෙන පැත්තක් බලා ගන්න ඕනේ, වෙන අහක බලා ගැනීමක් කරන්න වෙනවා. ඉන්ද්‍රියන් හයම දෙස බලන්නේ නැතුව වෙන පැත්තක් දිහා බලන්න වෙනවා. වෙන පැත්තක් දිහා බැලුවාම පේන්නේ මුකුත් පේන්නේ නැහැ. ආරම්භ මුලින් ආරම්භ කරපු තැනට දැන් එනවා. ඔබ රූපයේ දිහා නෙමෙයි බලන්න ඕන, රූප නැති දිහා. ඔබ සංඥාව දිහා නෙමෙයි බලන්න ඕන, ඔබ සංඥාව නැති දිසා. ඔබ වේදනාව දිහා නොවේ බලන්න ඕන, වේදනාව නැති දිසා. විඥානයේ දෙස නෙමෙයි ඔබ බලන්න ඕන, විඥානය නැති දිසා. නැති දිස හැරිච්ච ගම ඉතින් මේ පැත්තේ මොකුත් නැහැ නේ. ඒ නිසා ආයි අපි ඉන්ද්‍රියන් පැත්තට එනවා. ඉන්ද්‍රියන් පැත්තට එන්නේ ඇයි? අර පැත්තේ මොකුත් නැති නිසා. හැබැයි නැති තැන තමයි සැනසෙල්ල තියෙන්නේ කියලා හොඳට තේරුම් ගත්තාම, හා ඒකනේ මම මෙතන දැක්කා, ඒ වුණාට මෙතන මෙහෙම දෙයක් තියෙනවයි කියලා දන්නේ නැහැ කියලා තේරුම් ගන්න. මෙතන දැක්කා මෙහෙම දෙයක් තියෙනවයි කියලා තේරුම් ගත්තේ නැහැ. ඒ යථාර්ථය අඳුන ගන්න ඕන. කැමැති කැමැති විදියට තමන්ගේ මනසේ ඒව හදන්න යන්න එපා. ඒ තියෙන යථාර්ථයට, ඒ යථාර්ථය මුහුණ පාන්න ඉඩ හරින්න ඕන. අපේ ලංකාව වගේ එකකට ලොකුවට බදු ගහනවා, අනිත් එක අඩුවට බදු ගහනවා. කොත්තමල්ලි වලට අඩුවට ගහනවා, අමු මිරිස් වලට වැඩියට ගහනවා. ඒ එහෙම ගහලා හරියන්නේ නැහැ. ලෝකේ යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට ලෝක සම්මුතියක් තියෙනවා, ලෝකේ යථාර්ථයක් තියෙනවා. මේකට ඕනම දෙයකට මෙන්න මේ වගේ දෙයක් බද්ධ ප්‍රමාණයක් තමයි ඒ තුල පැවැත්ම සහ ක්‍රියාවලියට ගහන්නට පුළුවන් ක්‍රමය කියලා එයා තේරුම් කරගන්න. එහෙම කරන්නේ ඒ ලෝක සාධාරණ ක්‍රමය. දැන් මම ඕස්ට්‍රේලියාව ගියපු වෙලාවේ මම අහුවා චන්දි කාලේට මෙහෙත් මේ බර්ග් එකකින් එහෙම මේ රුප් ඩොලර් එකක් එහෙම අඩු කරනවද කියලා. එවම මම මේ ඇමතිවරු පොරොන්දු එහෙම දෙනවද කියලා. ඒගොල්ලෝ ගෝ එහෙම පොරොන්දුවක් දුන්නොත් ඌට ඡන්දේ හම්බ වෙන්නේම නැහැ කිව්වා. මම කිව්වා අපේ රටේ නම් එහෙම නැහැ. වනිස් ගෙඩියෙන් රුපියලක් අඩු කළා නම් මිනිහා තමයි ඒ පාර රජ කෙනා. ඊතම් මොකා ඒ තරම් මොඩියුනේ ඉන්නේ මේ රටේ. පල් මොඩියු ඉන්නේ හාල් කිලෝ එකක් දුන්නා නම් ඒ සමයට හොඳටම ඇති අර හාල් කිලෝ එකට ගන්නවා කතරේ. ඒ කියන්නේ ඒ තරම් දරිද්‍රතාවයකින්, ඒ තරම් පීඩනයකින්, ඒ තරම් ආතතියකින් ඉන්න මිනිස්සු ඉන්නේ. ලෝකේ තිබුණට දේශපාලනයක් කියලා ලංකාවේ දේශපාලනයක් කියලා ගන්න නැහැ. ඒ තියෙන්නේ මාරු කරගෙන හම්බ කරන් කෑම. ඔක්කොම එකම ඉස්කෝලවල ගියපු ආනන්ද නාලන්ද රෝයල් ගියපු කොල්ලෝ ටික ඉන්නේ උන් සෙට් එක ගන්නට මේ ඉන්න මහජනතාව හැමදාම ගුණාට අඳිනවා. ඔබ නෙමෙයිද කරන්නේ? මේ ගොන් හරක් පැන පැන ගහනවනේ. මං ඡන්දෙ දුන්නේ නැහැ. මම එකම ඡන්දය පාවිච්චි කරලා යුද්ධයේ දිනු නිසා මම ඉන්ද්‍ර රාජපක්ෂට එක ඡන්දයක් දුන්නා. ඌත් මොට්ට වැඩ කරන්න ගිහින් නිසා මම ඌට දුන්නෙත් නැහැ ඒ වාර. ඒ රස මං කාටවත් දීවේ. ඒ නිසා මට ශෝකයක් නැහැ. මොනව කරත් පස්සේ යන්නේ නැහැ. මොකද හේතුව මම මේ පාප කර්ම වලට මම අයිති නැහැ. නැත්තම් මම දාලා තිබුණා මම පොල් ගහනවා ගිහිල්ලා රට කඩාගෙන වැටෙනකොට. ඒ නිසා පොල් ගහන්න ඕනේ නෑ මම පාඩුවේ ඉන්නවා. එහෙම තත්ත්වයක් නෑ. හැමදාම රවට්ටන එක විතරයි කරන්නේ. ඒ වගේම ටීමෙන් තොරව යථාර්ථවාදීත්වයක් හට ගන්න ඕන නම් මනුස්ස විඥානය තුළ මිනිහා දියුණු වෙනවා රටක් හැටියට රට දියුණු වෙනවා. දැන් අපෙන් හරි උපදේශයක් ගන්න ඕන නම් කවුරු හරි ඉල්ලනවා නම් අපි දෙනවා. මේ අවබෝධය තියෙනවා. මොකද විශේෂයෙන් මේ ලෝකයේ ඉක්මවා දකින්න පුළුවන් කෙනෙකුට ඒ දර්ශන ඥානය පහළ වෙනවා. ගුණේ පහළ වෙනවා. ඒ නිලයට ඒ උනාන පුජ්‍යලයට ඒක කරන්න පුළුවන් දෙයක්. ලස්සන තරකට ගෙනියන්න පුළුවන් දෙයක්. මනුෂ්‍යත්වයේ මිනිස්සුන්ගේ පුබුදවන්න පුළුවන් තැනක් හදන්න පුළුවන්. අනුතුරු අඩු කරගන්න, මානසික පීඩන අඩු කරගන්න, සාහසීරී ජීවිතයක් ගත කරන්න පරිසරයක් අපිට හදා ගන්න පුළුවන්. සම්මුති වශයෙන් සහ පරමාර්ථ වශයෙන් දැන් ඔබේ ගමන මග කොහරද වැටලා තියෙන්නේ? එහෙම නැත්නම් වැඩසටහන ඉවර වෙන කිට්ටුවෙන් අහන්න මොකක්ද අපි දැන් කරන්න ඕන භාවනාව කියලා. මේක නුවණින් තේරුම් ගන්න තියෙන දෙයක්. බොහොම සාමකාමීව නුවණින් තේරුම් ගන්න තියෙන දෙයක්. සත්වේ පුජ්‍යලේ ආත්මයක් නැහැ කිව්වොත් කාර්ද වැටෙන්නේ අනාත්ම වාදයට. මෙහි සත්වේ පුජ්‍යලේ ආත්මයක් ඇත කිව්වොත් එතන ආත්ම වාදය. බුදුහාමුදුරුව මතක් කරේ අනාත්ම වාදයේද ආත්ම වාදයේද? හා බුදුහාමුදුරුව ඒ දෙකම ප්‍රතික්ෂේප කළා. බුදුහාමුදුරු නිත්‍යත් ප්‍රතික්ෂේප කරා, අනිත්‍යත් ප්‍රතික්ෂේප කළා. බුදුහාමුදුරු දුකත් ප්‍රතික්ෂේප කළා, සපත් ප්‍රතික්ෂේප කළා. බුදුහාමුදුරු ආත්මවාදයත් ප්‍රතික්ෂේප කළා, අනාත්මවාදයත් ප්‍රතික්ෂේප කළා. අනේ හාමුදුරුවනේ එහෙමද? අපි මෙච්චර කාලයක් හිටියේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒක ගන්න ඕන කියලානේ. හෑ එහෙම දැන් ඕ මේ බණ ඇහුවේ අද මනේ. එහෙම නෙමෙයිද සමහර අයට? සමහර අයට එහෙමයි. ධර්මයේ කියලා යම්කිසි තර්කයක් ඔබ අල්ලාගෙන ඉන්නවනම් ඒ ඔබ අල්ලගෙන ඉන්නේ සංස්කාරක ලෝකයද නැද්ද? සංස්කාරක ලෝකය. බුදුරජාණන් වහන්සේගේ බුදුබණ පදය කියන්න ලෝකයේ තියෙන කිසිම භාෂාවක වචනයකින් පුළුවන් කමක් නැහැ. තේරුම් ගන්නයි තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ බුදුබණ පදය කියන්න මේ ලෝකයේ තියෙන කිසිම භාෂාවක වචනයකින් ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නෑ. එහෙනම් කොහොමද ඒක කියන්නේ? ඒක ප්‍රාතිහාරමේ ගුණයකින් තව කෙනෙකුට දැනෙන දෙයක් මිස වචනයක පිහිටුවා තබන්න පුළුවන් දෙයක් නෙමෙයි. වචනයක පිහිටුවා තබන්න පුළුවන් දෘෂ්ටියක් සංකල්පයක් පමණයි. දැන් වචන වලින් ඉගෙන ගත්ත හැම ආගමකම ඒ අයගේ සියලු දෙනා කියන අයටත් අහන අයටත් සියලු දෙනාටම තියෙන මොකද්ද? දෘෂ්ටි මත, සංකල්ප මත රැඳුණු ඒ හීන ලෝකේ. දෙයියෙක් නැති ලෝකේ මෙන්න දෙයියෙක් මවන අවුරුදු මීට 2000ක විතර ඉස්සරහ ඉඳලා ඔන්න දෙයියෙක් එදා ඉඳලා ඉන්නවා. ඊට කලින් දෙයියෙක් හිටියේ නෑ. මිනිස්සු වගේට සහනශීලීව හිටියා. චක්‍රදේවේන්ද්‍රයා කොයි කාලෙද පහළ වෙන්නේ? බුදුහාමුදුරන්ට කලින් ඉඳලම චක්‍රයේ ඉන්නවා ඇති. අවුරුදු 30000ක වගේ ඉඳලා ඔන්න චක්‍රදේවේන්ද්‍රේ ඉන්නවා. 30000ට කලින් නෑ. ඈ අරාගමේ මේ දෙයියා අවුරුදු 1800කට 2000කට කලින් 2500කට කලින් කීකේ නම් කරන්න බැරිද අපිට? පුළුවන් නේ. මේ දෙයියා මේ කාලේ ඉඳලා ඉන්නේ. මේ දෙයියා ඒකට ඒ ඔක්කොටම කලින් මොන දෙයියද හිටියේ? එතකොට හිටියේ තෝ දෙයියා විතරයි. ඒක තමයි හැටි. දැන් කොයි බහරි ගහක් තියෙනවා. ගහක් ළඟ ඉඳලා ඒකට පොඩි වැල් ටිකක් දාලා මොකක් හරි රූපයකුත් දාලා මොන දෙයියද මේ දෙයියෝ ගෝල්? මේ තමයි අප්පුහාමි දෙයියෝ කියලා නමක් දානවා. මේසු අප්පුහාමි දෙයියෝ වඳිනවද නැද්ද? වඳිනවා. කවුද කිව්වොත් මේ ගහේ ඉන්නේ අප්පුහාමි දෙයියෝ. ගම්බාර දෙයියෝ. විශ්වයට කිව්වා විෂ්ණු දෙවියෝ කියලා. වෙන පස්සේ අතප්පයක් දාලා කකුල් දෙකක් දාලා ඇඳ රූපයක් ඇඳපු ගමන් ඔන්න මල් මාලා දානවා, පූජා වට්ටේ දිනවා, අඳුම් පුරවන්නෝ විෂ්ණු දෙවියෝ එනවා. ඊළඟට ග්‍රහ නවග්‍රහ මණ්ඩල දවසක පන්තලකටත් ගියාම මේ නවග්‍රහ හාමුදුරුවරු කිව්වා. මං කිව්වා මම බැලුවා කවුද කියලා. නවග්‍රහ හාමුදුරුවරු. අර නවග්‍රහ දෙවියන්ට එක එක මං කිව්වා මේ නවග්‍රහයෝ මේක දැනගත්තා නම් එහෙම මොකද හේන්නේ? සම්පූර්ණ මේ ග්‍රහ ලෝකේ අතහැරලා යනවා. නමග්‍රහය දැනගත්තා නම් මේක මේ මල් මාලා දාලා මේ නමග්‍රහය දෙයියෝ මෙහි ඉඳලා ඔව් බුධ ග්‍රහයට, සිකුරු ග්‍රහයට, චන්ද්‍රයාට, චන්ද්‍ර ග්‍රහයට මේ ඉඳන් ආමන්ත්‍රණයක් කරන පූජා වට්ටිය තියලා නමග්‍රහ දෙයියාමඳුරෝ අපිට පිට වෙන්න අපේ ග්‍රහ අපල දුරු කරලා දෙන්න කියලා කියනවා. මේ මිනිසුන්ට පිස්සු කියන්න හොඳ නෑ. මොකද හේතුව පිස්සන් ගොඩුවේ ඉන්න පිස්සන්ටත් ඒක අපහාසයක්. ඒ නිසා පිස්සු කියන්න හොඳ නෑ. මුකුත්ම කියන්න නැතුව නෑ හද නැතුව ඉන්නවා. මොකද මේ මිනිස්සු ඒ තරම් අසරණයි. දන්නේ අල ටිකක් බතල ටිකක් තම්බගෙන කන්න විතරයි. හස්සාවක් කොල්ලා අල බතල ටිකක් ගෙනල්ලා තම්බන් කන්න විතරයි දන්නේ. ඊට වැඩි දෙයක් දන්නේ නැහැ ඔය මිනිස්සු. මොකක්වත්ම නොකරන එකේ එහෙම දේවල් හරි කරන එකත් ලොකු දෙයක්. කමක් නැහැ. නමුත් තේරුම් ගන්න දැන් නවග්‍රහ මණ්ඩලයට දානය දුන්නහම පින් අනුමෝදන් කරන්නේ නැද්ද? මේ නවග්‍රහ ආමුදුරවන්ටද මේ පින් අනුමෝදන් වේවා, නමග්‍රහයන්ගේ ඇල්ම බැල්ම ආරක්ෂාවද ලැබේවා කියලා කියන්නේ නැද්ද? සමහර තැන්වල කියනවා. මම දවසක් කනට කිට්ටු කළා ආමුදුරුවනේ මේ අජීවී වස්තුන් කොහොමද පින් අනුමෝදන් වෙන්නේ කියලා ඇහුවා. කළු ගල් ගෙඩිනේ අරව දනි කර මේ ග්‍රහ ලෝක කියන්නේ කළු ගල් ගෙඩිනේ. ඒ ගල් ගෙඩි කොහොමද මම මේක තිරේ දාලා වෙන්නන්නම් මේ. ඒ ගල් ගෙඩි කොහොමද පින් අනුමෝදන් වෙන්නේ කියලා. හොඳයි වෙන ග්‍රහ හාමුදුරන්ට පින් දෙනවද නැද්ද? සෙත් කවි කියනවද නැද්ද? නවග්‍රහ කියන නවග්‍රහ යෝග අහලා මේ සාන්තියක් කරයි ඔබ. යමක් ඇයි අපි බලන්නේ නැත්තේ? නොනේ වෙදසුන් නොනේ ඊට පස්සේ තේරෙනවා නේද මෙතන මේ යථා තත්ත්වය මොකක්ද කියලා. මේ සංකල්ප මේ ලෝකයක, අවිද්‍යා ලෝකයක මිනිස්යා අතරමං සිටිනවා. මේ සියල්ලම ගලවලා දැම්මම පස්සේ මිනිස්යාව ස්වාධීන කෙනෙක් හැටියට, සංසුත් කෙනෙක් හැටියට, නිසල කෙනෙක් හැටියට අවදි වෙනවා. ඒ මිනිස්යා ළඟ තියෙන පුදුමාකාර සැනසිලිසායක ස්වභාවයක්. නමුත් මේ ධර්ම කියලා මේ ලෝකේ පාලනය කරන්න බෑ අඥාන පුජ්‍යලයෝ. අඥාන පුජ්‍යලය පාලනය කරන්නට පුළුවන්කම තියෙන්නේ අඥාන උපාය මාර්ගික ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් පමණයි. මේ ධර්මයේ අවබෝධ කරගන්නට මග හසර පෙන්වලා අවබෝධය තුළ ගොඩනගන්නට හැකියාව ලැබෙන්නේ අවබෝධ සාගත අයම පමණයි. සීසේ නුවණක් තියන අය පමණයි. දැන් මේ භවයේදීම මම ඒකාන්ත වශයෙන්ම මේ මාර්ගඵල නුවණක් ධර්මයක් ලෝකෝත්තර ධමයක් අවබෝධ කරගන්නවාමයි කියලා අදිස්ථානයක් වෙනතුන්ට තියනවද? එහෙමනම් ඔබ හොඳට හොයලා බලන්න. ඔබට අතහරින්න බැරි දේ මොකද්ද කියලා. දැන් නිවන් පුරට යන්න ගුවන් යානය ආවොත් දැන් යන්න ලෑස්තිද? ආයි ටෙලිෆෝන් කෝල් එකක්වත් කාටවත් දෙන්නේ නැතුව දැන් යන්න පුළුවන්. ඈ මං අහන්නේ යන්න ලැබුණොත් යන්න ලෑස්තිද? ඇත්ත වශයෙන්ම මම නම් හරි ආසාවෙන් ඉන්නේ ඔය පාවෙන පීරිසියක් හරි ඇවිල්ලා අඬ ගැහුවොත් එහෙම යවන් අර ඒලියන්ස්ලා හරි වෙන කොහේ හරි ගිහින් එන්න කියලා මන්නා යනවා. ටක් ගාලා ගිහින් එන්නේ. අනේ යන් යන් කියලා. ආයි මොකද්ද නේ? හරි ලබන සතිය වැඩට අහලා තියෙනවා ඒලියන්ස් මට බෑ ලබයි. මම පොඩ්ඩක් ඒක කැන්සල් කරලා ඉන්නම්. ඒක නේ. නිර්වාණ සහගත පුජ්‍යලයක් වෙන්න බැඳීම් රහිත පුජ්‍යලයක් වෙන්න නිදහස් පුජ්‍යලයක් වෙන්න. නේද? නිර්වාණය කියන්නේ බැඳීම් රහිත, බැඳීම් නැති. ඉතින් නිර්වාණය තුළ ඉන්නවා කියලා කියන්නේ බැඳීම් නොමැති මනසක් පවත්ව ගන්නවා. නිවන් දකින්නත් ඕන දහසකුත් බැඳීම්. එතකොට කොහොමද? එතකොට නිවන කියන්නේ වෙන අද්භූත දෙයක් නෙමෙයි. ඔබ බැඳීම් රහිතව වාසය කරනවද? ඒකට තමයි නිවන කියන්නේ. කුමකින් බැඳීම් රහිතවද? මනසින්. මමත්වයේ හැදිලා තියෙන බැඳීම් රහසියක ශක්තියකට මමත්වය කියන්නේ. අපි උදාහරණයක් වශයෙන් කියමු. ඔය තියෙන මේ රබර් කිරි ගන්න ඒවා ඉතුරු පහදු වෙන කොට්ට පාළු දුන්නාද? කොට්ට පාළු නේ? මොට්ට පාළු? කොට්ට පාළු. ඔන්න ඔය එකතු කරලා පොඩි ළමයි හදනවා. එකට කර කර කරලා ගුලියක් හදනවා. ගුලියක් හදුවට මොකද වෙන්නේ? ඊට පස්සේ ඒකට කියන්නේ කොට්ට පාළු කියලා නේ? ඊට පස්සේ කියන්නේ බෝලේ කියලා. හැබැයි අර බිඳුවෙන් බිඳුව අර කිරි එකතු වෙන වෙලාවේ, කිරි වැටෙන වෙලාවේ කොටසට කිවි කිරි කියලා. දැන් කිරි කොට්ටපාලු වෙනවා, කොට්ටපාලු බෝලයක් බවට පත් වෙනවා. ඒක ආයිත් අල්ල හැදුවොත් එහෙම මොන රබර් සීට් එකක් වෙනවා. ඒ රබර් සීට් එකෙන් හැදුවාම ටයර් එක කියනවා. ඒ රබර් සීට් එකෙන් හැදුවාම සෙරප්පු දෙක කියනවා. දැන් මම අහන්නේ මොකද්ද මෙතන ඇත්ත කතාව? සම්මුති වහර පමණයි. සම්මුති වහර පමණයි. තැනින් තැනට වෙනස් ආමන්ත්‍රණ පමණයි මේ ලෝකේ තියෙන්නේ. ආන්නේ වගේ අර බෝලි හදනවා වගේ කොට්ට පාළු වලින් මේ ප්‍රශ්න ගොඩක ඒකරාශීත්වය තමයි මම කියලා කියන්නේ. එක්කෙනෙකුගේ මමත්වය අර සෙරප්පු දෙක වගේ, තව එක්කෙනෙකුගේ මමත්වය අර ටයර් එකක් වගේ, තව එක්කෙනෙකුගේ මමත්වය අර කොට්ට පාළු බෝලයක් වගේ. නමුත් මේ හැම දෙයක්ම මොකද? සංස්කාරකයන්ගේ ඒකරාශීත්වයේ ප්‍රතිඵලයකට ආමන්ත්‍රණයක් පමණයි. ඔබේ මමත් ලිහලා දැම්මොත් මම කිතුරු වේද? මම කිතුරු වෙන්නේ. අකුලවාගෙන ඉන්නතුරු, ගොඩ ගසාගෙන ඉන්නතුරු, අල්ලාගෙන ඉන්නතුරු මේක මම නැහැ. ඒක සබ ලිහලා බලන්න. මේ අවබෝධය ඔබ ලබා ගන්න ඕන. මමෙක් නැහැ හරි මමෙක් ඉන්නවා හරි කියන දේ නෙමේ වැදගත්. ඔබට දැනෙන මමත්වය ඔබ දුරු කරන එකයි වැදගත්. එතකොට මමෙක් ඉන්නවා කියන සංකල්පය ගත්තොත් ඒක සංකල්පේ. මමෙක් නැහැ කියන සංකල්පය ගත්තොත් ඒක සංකල්පේ. හැබැයි සංකල්පේ මේ වශයෙන් හරි මමෙක් අල්ලගත්තොත් ඒ මම ඒ විදියට ඇලීම නිසා ඒ වේදනා තමා කියන පදනම යටතේ තමන්ට විඳින්න සිදු වෙනවද නැද්ද? සිදු වෙනවා. ඒක අපා දුක් වලටත් බලපාන. හදාගත්තොත් ඒ හදාගත් එක යනවා ඉතින්ට. ලියාගත්තොත් ඒ ලියාගත් එක යන්නේ නැහැ. එනිසා ඔබට ඔබේ මමත්වේ වාෂ්ප කරලා දාන්න පුළුවන් නම් ඔබට මේ භවයේදීම නිවීමක් ඇති වෙනවා, සංසාර නිවීමක් ඇති වෙනවා. කැමතිනම් ඒ මූලික වශයෙන් හරි ඒ සංසාරික නිවීම ඇති වෙන්න මේ මමත්වය දුරු කළොත් ඔබට සංසාරේ ප්‍රධාන වශයෙන් සතර අපායට නොඇටි යන ප්‍රම මේ ධර්ම අවබෝධයට පත් වෙච්ච ඕන කෙනකින් පොඩ්ඩක් ගිහින් අහන්න. ඒගොල්ලෝ කියන දේ තමයි මට ඉස්සර සතර අපාබිය තිබුණා, දැන් අපාබිය නෑ කියන කතාව. ඒක එහෙම තමයි තියෙනුනේ. මටත් එහෙමයි. මටත් තිබුණා අපාබිය තිබුණා. ධර්මය තේරුණාට පස්සේ අපාබිය නෑ. අපාබිය තියෙන්නේ ප්‍රඥාව තියෙන මිනිස්සෙකුට. ප්‍රඥාව නැති මිනිස්සයට අපාබිය තියෙනවා. නමුත් කොහෙ ගියා? කමක් නෑ. ඕන එකක් කියලා ඒ මනුස්සයා හිතනවා. ඒ ආයත වෙන්නේම මොකද? ඒ අපායන් වලටම යනවා. මේ මිනිස්සුන්ට වැදගත් වෙන්නේ බලය, නිලය, ධනය, නයිකුත් දේවල්. ඒව වෙනුවෙන් ඉඳලා මේ මනුස්සයෝ එකේම අපායට යනවා. හිතාගෙන ඇති මනුෂ්‍ය ආත්මය ගිලිහුණොත් ආයි මනුෂ්‍ය ආත්මයක් ලේසියෙන් හම්බ වෙයි කියලා. ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. විශේෂයෙන් ලංකාවේ නම් හම්බ වෙන්නෙම නැහැ. මොකද හේතුව? ලංකාවේ දැන් ළමයි හදන්නේ නැහැ කට්ටිය. අයින අම්මලා ටික අසාද බඳින්නෙත් නැහැ. ඒ ඉන්නේ බැඳලා තුන් හදන්නේ ළමයි. ඒ හේතුව උත් දුක් විඳිනවා. ආයි මේක ඇදුවොත් කියලා ඒවල හදන්නේ නැහැ. ඒකත් හොඳ වැඩේ නේද? ඈ දෙයියන්ගේ පිටෙන් ඒගොල්ලෝ වැඩේ කරගෙන යනවා. අපායට මේ හදන්න නැතුව නෙමෙයි, හදන්න හයියක් නැහැ, ඇඟක් පතක් නැහැ, බෑ. ඒකයි தත්ත්වය. සරුව සම්පූර්ණ වැඩ කරන්න යනවනේ ජීවිතේ. සරුව සම්පූර්ණ වැඩ කරන්න බෑ. අර ජපානේ වගේ තමයි. හැදුව තුවායෙන් ගැට ගැහුව එතුව තිබ්බ වැඩට ගියා. ආයෙ නැකන් කිරි බෝතලේ කටේ ගහලා. ඉන්නවනේ ඉඳව නැත්තම් මැරියන් කියලා. මේ වැඩි සැපදී සුරපදීල හෙම්මින් හදන්න කිව්වොත් හදන්න හම්බෙන්නේම නෑ. අර ඔල්ල උනත් එහෙම ඒ වැඩි නෑ. හැදුව ඊට පස්සේ එයා වැටි වැටි නැගිටලා ඇදිලා යන්න ඕන. ධර්මයේ වැරදි විදිහට තේරුම් ගත්තට පස්සේ විශාල හානියක්, ආර්ථික හානියක් කරගන්නවා, මානසික හානියක් කරගන්නවා, සංසාරික විශාල හානියක් කරගන්නවා. දැන් ධර්මයේ හොඳට තේරුම් ගත්ත කෙනෙක් විසාකා මහ උපාසිකාව අවුරුදු 7 දී. එතකොට එයාට කීයක් හිටියද? ඔව් 20ක් හිටියා කියලා කියනවා, 16ක් විතර හිටියා කියලා කියනවා. කොහොමද 10ට වඩා නම් ඉඳලා තියෙනවා? නමුත් එතුමිය මහ දන් දුන්න, මහ වැඩ කළා. අයියෝ, ඔය ළමයි ගොඩක් හැදුවා මේ. උන් ඔක්කොම නිවන් දකින්න කියලා හැදුවා. නෑ, ළමයි ඔක්කොම බණ ඇහුවා. ධර්ම මාර්ගයේ ගමන් කළා, ධර්ම මාර්ගයේ යොමු කළා. චරිත වශයෙන් තියෙන ප්‍රධාන සේවයක් කරපු චරිත ටික විතරයි නේ සඳහන් වෙලා තියෙන්නේ. ලොකු චරිත විතරයි. දැන් පොඩි චරිත සඳහන් වෙන්නේ නැහැ. දැන් දේශපාලන වංශ කතාවෙත් ඒ රජවරු සහ අගමැතිවරු වගේ ප්‍රධාන චරිත ටික ගැන කතා කරනවා නිසා හැම දැන් ඇමතිවරුන්ගේ වගේමත් කතාවක් නැහැ නේ. වැඩිපුර දැන් ඉතිහාසයේ වුණ පොඩි පොඩි ලොකු තනතුරු ලැබපු අය විතරයි. ඒ වගේ අය විතරයි කතාව. දැන් මොකද ඔබ කරන්නේ? ධර්මය අහන්න, විදර්ශනා කරන්න. විදර්ශනා කරගෙන යනකොට එක තැනකදීපත්තු වෙයි. අරුදී මතක් කරා වගේ ප්‍රේමචන්ද්‍ර මහත්තයා වගේ එක තැනකදී මේ සියල්ල අතහැරපු ලෝකේ ඔබ දකි. ඉස්සෙල්ලා නිවන් දැකලා ඒ පිළිබඳව අවබෝධය අරගෙන එහෙම යන්න බෑ ගමනම. ඔබ නිවන් දකිනතුරු පරේෂණේ යෙදෙන්න ධර්මානුකූලව. දැන් අපි ඔබට කිව්වා මේ විදර්ශනාව කරගෙන යන්න ඕන විදිය. නවදානින් අහන්න. ඒ හැම වචනයකම තියෙනවා ගැඹුරු සැඟවුණු අරුත්, ගුප්ත අර්ථ තියෙනවා. ඒ ගුප්ත අර්ථ මතු කරන්න ඕන. ඒ ගුප්ත අර්ථ මත තමයි සද්ධර්මය පවතින්නේ. දැන් බල අකාලිකෝ ධම්මෝ කාලේක්මෝ ධම. එහි වචන ටිකක් ඇහුණ එක නිකන් රිද්මයක් විතරයි දෙන. ඒක හොයාගෙන යන කෙනෙකුට මොකද හමු වෙන්නේ? ගුප්ත අර්ථය මතු වෙනවා. ගුප්ත අර්ථය ඔබ මතු කරගත්තා. ඉතින් එච්චර ගැඹුරු දහමක් බැරි අයට අපි හිතාගෙන ඉන්න අනාගතයේදී අර සාමාන්‍ය භාවනා ක්‍රමවේදත් ලබා දෙන්න. කෑටි කියන්නේ නාහේ ඉස්සරහින් ඔන්න දැන් සිහිය තියාගන්න. උඩට ගන්නකොට 1 කියලා හිතන්න. පල්ලෙහාට දානකොට 2 කියලා හිතන්න. එතකොට 1 2 1 2 කේහයන් නැති නේද? සරලයි. සරලයි. අවසානයේ යාට ඉතුරු වෙන්නේ 1 2 විතරයි. මොකද්ද කර භාවනා? 1 2 අවසාන මොහොතේදී නාහි හුලක් නැති වෙනවනේ. එතකොට ඔයද 1 2 එතකොට ඉතින් 1 1 1 1 1 9 කියලා තමයි කියන්නේ. මම මෙතනත් ඉන්න මට මේ තේරුම් වෙලා තියෙනවා මේ පෙන්වන්න බෑ ඒ කට්ටිය. සම්මර්ෂණ ඥානයක් විමර්ශන බුද්ධියක් නෑ. ඔයාගෙන ඉන්නවා මේ අහුවාම නිවන් දකින්න පුළුවන් කියලා කිව්වනේ. ඇසීම කියන්නේ එහි ප්‍රධාන කාරණ එකම කාරණයක් පමණයි. මේකට අවශ්‍ය කරන අනිකුත් කාරණා සියල්ලම සම්පාදනය වෙනවා. දැන් ඉදලක් හදන්න කිව්වහම ඉදලට මිටක් දෙනවා. ඉතින් මිටට ඉරටු යමුණුවේ නැති වුණොත් ඉදිරිය අතු ගන්න බෑනේ. එක ඉරට්ටක් ගෙනල්ලා ඕක තියාගෙන හිටියයි කියලාත් ඕක ඉදලක් බවට පත් වෙන්නේ නැහැ නේ. පැහැදිලි නේද? දැන් පුටුවක් තියෙනවා. පුටුවක දැල් ටිකයි, ඇඳි ටිකයි, කකුල් ටිකයි ඔක්කොම එකට සවි වුණාම තමයි පුටුව වෙන. ඒ නිසා මේ ධර්මයේ සියල්ලම එක තැනකදී ඒක රාශී වෙන තැන තමයි ධහම කියන්නේ. එහෙම නැතුව එක කාරණයක් අරගෙන ඔහි සිටීමේ මතවාග දෙයක ඒක ධර්මයේ වෙන්නේ නැත. සියල්ල එකට සම්බන්ධණය වෙන සැකසෙන තැන තමයි ධර්මයේ කියන එක නිෂ්පාදනය වෙන්නේ. ධර්ම දකින්න මහන්තියක් තියෙන කට්ටිය ඉන්නවනะ, ඕනකමක් තියෙන කට්ටිය ඉන්නවනะ, එහෙම පිරිස ඒ විදිහට ධර්මයේ දකින්න හැමදාම උත්තරම සන්නා